සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේර පං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේබිසාසං සංසාභිගං කේවලමෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුජිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තම්බං ච භාවිතං පහතම්බං පහේනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ ගෞරවනීය හඳුරන වහන්සේලගෙන අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි වෙසක් පුණ පොහොව දිනේ නිමිති කරගෙන බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ පිනතුන් අද මේ උතුම් සීලක පිළිදලා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන අවස්ථාව අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උතුම්ම සිදුවීම් මෙනෙහි කරන මේ වෙලාවෙහි බුදුහාමුදුරන්ට ප්‍රතිපත්ති පූජාවෙන් පුදන අවස්ථාව තින් වෙසක් පුණ පොහොව දිනේ ප්‍රධාන වශයෙන් අප බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරන අවස්ථාව අපේ හදවත බුද්ධාලම්බන ප්‍රීතියෙන් බොහොම සතුටෙන් කාලය ගත කරන අවස්ථාව. පින්තුන් දන්නවා අප කුඩා කාලේ පටන්ම වෙසක් පොහොය ළඟ වෙනකොට කොයිතරම් ප්‍රසාදයක් අපේ හිතේ තිබ්බේ කියලා නේද? අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වෙලා ඒක නික්මෙනවත් එක්කම අපේ හිතේ ලොකු සිහිනයක් වෙසක් පොහොය ගැන තිබුණා. කුඩා තල්පතේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පොල් තෙල් පහනක් දැල්වීම ඉඳන් වෙසක් පොඩුව වෙසක් පහන ආදී ඉඳන් සිල් සමාදන් වීම භාවනා කිරීම දක්වාම සියලුම ආකාරයෙන් පින්කම් කරලා මුළු රටම බුද්ධ ආලම්බන ප්‍රීතියෙන් ඉපිලිලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පුදන දවස, ලෝකෙට බුද්ධ රත්නය පහළ වෙච්ච දවස, ඒ වගේ මේ බුද්ධ රත්නය නිසාම ධර්ම රත්නයත් එක විටම පහළ වුණා. ඊට පස්සේ මාස කිහිපයකින් සංඝ රත්නය පහළ වුණා. ලෝකයේ තියෙන වටිනාම රත්නයන් තුන පහළ වෙච්ච දවස පින්නතුනි බුද්ධ ධම්ම සංඝ කියන තේරුවන අපට ලැබුණේ අප සසර කලාව මහත් වූ පින කානිසංසයක් විදියට. අන්නේ කාරණේ අපි දන්නව නම් පින්නතුනි අප වඩාත්ම තේරුවන වෙත ළඟා වෙන්නට ඕන. අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ සාරසංඝ කල්පලක්ෂයක් අප වෙනුවෙන් සුවිශාල පරිත්‍යාගයක් මේ වෙනුවෙන් කළා. ඇස්සිස් මස්ලිය දන් දුන්නා. අප ධර්මයේ නිසි විදියට සද්ධර්මය ශ්‍රවණය කරනවා නම් අප තේරුම් ගත යුතු ප්‍රධානතම දේ තමයි ඒ අප අහන හැම දහම් පදයක් පිටුපස්සෙම බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශාල කැපවීම පරිත්‍යාගය තියෙනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා වසර 2000 569ක් තිස්සේ ඒ සද්ධර්මයේ ඉගෙන ගනිමින් ජීවිතයට පුහුණු කරමින් පරපුරෙන් පරපුරට අපට ධර්මයේ දායාද කළ දීලා තියෙනවා. අනේ නිසා බුදුරජාණන් වහන්සේට සංඝරත්නයට අප කරන ලොකුම ගෞරවය තමයි ඒ ධර්මයේ හැකිතාක් දුරට ශ්‍රවණය කරලා අපේ ජීවිතය තුළ උපරිම ලෙස ඒ ධර්ම පිළිපදින්න සහ මතු පරපුර වෙනුවෙන් මේ ධර්ම අප උපරිම ලෙස ඉදිරි කරන්නට ඕන පිණිසුනි. ඒක තමයි අපේ වගකීම වෙන්නට ඕන. ඒ නිසා බුදුදහමේ තියෙන ඉතාම සරල කාරණේ ඉඳලා ගැඹුරුම කාරණේ දක්වාම පිණිසුනි අප දැනගන්නට ඕන. මුළු කල්පයක් තුළ ලෝකෙට ලැබෙන වටිනාම නැවුම දේ මේ සද්ධර්මයේ. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරලා දරාගත් පමණට අපේ ජීවිතයෙන් ක්‍රියාත්මක කර පමණට තමයි අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නේ. ඒ ධර්මයේ පිළිපැද පමණටයි අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ පින්නතුනි. අපේ එතන අපේ ජීවිත හුඟක් වටිනවා කියලා. අපේ දරුවන්ට හුඟක් ඉගෙනුවාම, අපි හුඟක් ඉගෙන කියාගත්තාම, අපේ ධනය ගේදර වැඩි වුණාම අපි හිතන අපි හුඟක් වටිනවා කියලා නේද? මදක් කල්පනා කරලා බලන්න පින්නතුනි අප මිය ගියොතින්. අපි මිය ගිය මොහොතේ තමයි අපේ වටිනාකම කොච්චරද කියලා බලාගන්න පුළුවන් කම තියෙන්නේ. අපේ දරුව වෙනුවෙන් අපේ ගෙදර වෙනුවෙන් අපි ජීවිතේ කොච්චර අවුරුදු ගණන් කැප කළා tieද. එහෙම කැප කරපු අපි මිය ගිහිල්ලා අපට ගෙදර පෑ කිය දෙන්න පුළුවන් පින්නතුනි. අඩු ගානේ අපි ගෙදර හවස මිය ගියොතින් අපට ඊළඟ දවසේ උදෑසන වෙනකම්වත් පුළුවන් ද ඉන්න ගෙදර? අපෝ තියාගන්න නැහැ පින්නතුනි. ඒ වගේම අපි මිය ගියෙල්ලා අපේ ශරීරය ආදානය කළ භස්මාශේෂ ටික කිසියම් තැනක තැන්පත් කරනකම් ගෙදරයට කිව්වොතින් ඒ භස්මාශේෂ ටික ගෙදර තියලා තියන කියලා. ගෙදරයි කැමතිද? නැහැ පින්නතුනි. අඩු ගානේ ඒක වරදානකම්වත් අපේ ගෙදර අපේ අය අපෝ තියාගන්න සූදානම් නැහැ පින්නතුනි. එහෙනම් බලන්න අපි අපේ ජීවිතේට වටිනාකමක් ලබා දෙලද තියෙන්නේ කියලා. අන්න එවැනි ලෝකයකට බුදුහාමුදුර අපට ධර්මය තුළින් වටිනාකම ලබා දෙලා දේශනා කරනවා. අපේ හිත ඉහළටම දිනකොරවතින් යම් කිසි කෙනෙක් ගරහතන් වහන්සේ කෙනෙක් වුණොතින් ඒ කෙනාගේ හිසේ තියෙන කෙස් ටික අරගෙන රත්තරන් ධාතු කරඬු වල තියලා මිනිස්සු වැඳලා, මිනිස්සු විතරක් නෙමෙයි දෙවිවරු බ්‍රහ්ම වැඳලා පින් කරන මට්ටමට අපේ ජීවිතයේ වටිනාකම් වැඩි කරලා තියෙනවා. අපි ඇඳපු ඇඳුමට ලෝකෙ මිනිස්සු වන්දනා කරන මට්ටමට, අපි ඇවිදපු බිම, ඒ වැලි ටිකට, ඒ දූවිලි ටිකට ලෝකෙ මිනිස්සු වන්දනා කරන මට්ටමට අපේ ජීවිතේට වටිනාකම බුදුහාමුදුර ඇති කරලා දීලා තියෙන පින්නතුනි. අනේ නිසා අපි සැබවින්ම අපේ ජීවිතේට ධර්මය තුළින් වටිනාකමක් ලබා ගන්නට ඕන පින්නතුනි. ඒ බාහිරින් වටිනාකමක් ලැබෙන විතරක් නෙවෙයි, අපටම අපේ ශාරීරිය වයසට යන්න යන්න සමහරට අපට එපා වෙනවා. රූපේ හුඟක් ලස්සන කාලේ අපි ශරීරයට හුඟක් කැමති නේද? හැබැයි ඒ අපේ ශරීරයම අපට වයසට යනකොට වියපත් වෙනකොට අපට මැතෙමිට අපි එපා වෙනවා. අපි පරිහරණය කරපු දේවල් අපට එපා වෙනවා. ඇතැමිට අපි මිය ගියාම අපි පාවිච්චි කරපු ඇඳන්, පුටු, පිඟන් ආදියව අනිත් අය තියාගන්න කැමති නෑ. ඒවත් ඇතැමිට පන්සලට ගෙනත් දෙනවා, අනේ මේ ටිකක් පන්සලේ තියාගන්න කියන. ඒවවත් ඇතැමිට ගෙදර තියාගන්න සමහර අය කැමති නැහැ පින්නතුනි. අන්න එවැනි ලෝකයට පින්නතුනි අපටම ජීවිතේ වටිනාකමක් ලබා දෙන ක්‍රමයේ දේශනා කළේ. අපි ජීවිතේ පරිහරණය කරන පින්නතුනි අප සැබෑලෙස්සම ධර්මයේ පුහුණු කරා නම් අපට අපගෙන ලොකෝ ගෞරවයක් ඇති වෙනවා, ආදරයක් ඇති වෙනවා. වයසට යන්න යන්න අනේ මේ ශරීරේ කොච්චරනම් දන් දීපු කෙනෙක්ද, කොයිතරම් සිල්වන්ත වීපු කෙනෙක්ද, කොයිතරම් භාවනා කරපු කෙනෙක්ද, කොයිතරම් සමත විපස්සනා භාවනා වඩපු කෙනෙක්ද කියලා අපටම අප ගැන ගෞරවයක් ඇති වෙන ඕන පින්නතුනි. අපි පාවිච්චි කරන ඇඳුම ලස්සනට පිරිසිදුද තියනටත් වඩා ඒ ඇඳුම කිලිටි වෙච්ච මොහොතේ අපට ඒ ඇඳුම ගැනත් ගෞරවයක් ආදරයක් ඇති වෙනට ඕන. අපේ වාහනේ අලුතෙන්ම ගත්තු මයිලේජ් එක 0 දවසට වඩා මයිලේජ් එක 50,000, 100,000, 102,000, 102,000 මාර්ගයක් පිනුතුනි මයිලේජ් එක වැඩි වෙන්න වාහනේ ගැන හිතනකොට සතුට වැඩි වෙනට ඕන. අප පරිහරණය කරන සම්පත්තර ස්වභාවයක පිනුතුනි ඒ මයිලේජ් එක දකිනකොට මතක් වෙනවා අනේ මේ වාහනේ මම මගේ අම්මට තාත්තට සැලකුවා. මම බණ අහන්න ගියා. මම ස්වාමීන් වහන්සේලාට දානය දෙන්න ගියා. මම මේ වාහනේ සිල් සමාදන් වෙන්න ගියා. මම මේ වාහනේ යන ගම මම භාවනා කර කර ගියා. මම විදර්ශනා වැඩවැඩ ගියා මේ වාහනේ යද්දි කියලා. තමන්ටම තමන් පරිහරණය කරන දේවල් ගැන පිනතුණි ආදරයක් ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඔබ පාවිච්චි කරන සෙරෙප්පු දෙක දිහා බලලා ඔබේ කකුල් දෙකේ දාලා තියෙන මේස් දෙක දිහා බලනකොට ඔබට ආදරයක්, ගෞරවයක්, සතුටක්, ප්‍රසන්නතාවයක් ඇති වෙනවන පිනතුණි. මේක තමයි ධර්මයේ හැසිරීමෙන් ලැබෙන අපට ආනිසංසය. මෙන්න මේ දෙක පිනතුණි අපට අපේ ජීවිතයේ වටිනාම රත්නයන් තුන බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ සංග්‍රහණය. බුදුදම සංඝ කෙන තෙරුවන තමන්ගේ ජීවිතයේ නිතිපතා වැඩිම වේලාවක් තමන්ට සිහිපත් වෙන්නට ඕන. ඒ වගේම තමාරකින සීලය පංචශීලය ගැන තමන්ට නිතර නිතරම මතක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි අප වඩන මෛත්‍රී භාවනාව අපට නිතර නිතරම මතක් වෙන්නට ඕන. අප වඩන භාවනාව සතිපට්ඨානය අපට නිතරම මතක් වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්තුණිය අවසාන වශයෙන් අපේ ජීවිතයේ වටිනාම කාරණේ බවට පත් වෙන්නට ඕන. දැනටත් ඇත්තෙම අපේ ජීවිතයේ වටිනාම දේ තමයි මොකද්ද? අපේ හුස්ම ගැනීම පිටිකිරීම කියන කාරණේ පින්තුණි. ඒක විනාඩියක් නොගත්තොත් අපේ ජීවිතේ නැහැ. අන්නේ හුස්ම ගැනීම පිටිකිරීම කියන කාරණයට සතිමත් බව එකතු වෙන්නට ඕන. ආනාපාන සතිය වඩන්නට ඕන. අපේ ජීවිතය අවසාන වශයෙන් සාර්ථකත්වය කියන්නේ මොකද්ද? අපි ආනාපාන සතිය වඩන වෙලාව පින්නතුනි. සෝ සතෝ වාස සති සතෝ පස සති කියන තැනින් පටන් අරන් දීගම් වාස සන්තෝ රස්සං වාස සන්තෝ හරහා ගිහිල්ලා අවසානයේහි අනිච්ඡානුපස්සී විහෙරති අසසිස්සාමිති සීකති විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී මට්ටමට ඔන්න අපි ආධ්‍යාත්මික දියුණුව වෙනට ඕන පිනතනි. අන්න ඒ මට්ටමට දියුණුව නොතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන කියන අවස්ථාව. අන්න සතිපට්ඨානේ වඩන මොහොත භාගතුන් වහන්සේ දේශනා කරනවා සකේ ගෝචරේ භික්ඛවේ පෙත්තිකේ විසේ චරත සිය පියාගේ විශේෂෙහි ගෝචර භූමියේ හැසිරෙන්න සතිපට්ඨානේ හැසිරෙන්න. ඒ සතිපට්ඨානය ආනාපාන සතිය වඩන මොහොත බුදුරජාණන් වහන්සේගේ බුදු සේවනයේ වාසය කරන මොහොත. ඒ විතරක් නෙවෙයි. ඒ සතිපට්ඨානය වඩන මොහොත ආනාපාන සතිය වඩන මොහොත අපේ අම්මට තාත්තට සලකන මොහොත පින්නදුනි. අම්ම තාත්ත ජීවත් උනත් නොඋනත් ඒ දෙන්නාට ඉතාම ඉහළින් පින් වැඩෙන වෙලාව තමයි ආනාපාන සතිය වඩන මොහොත පින්නදුනි. අම්මා තාත්තා වෙනුවෙන් සියනමක් වඩාමල දානයක් දුන්නට වඩා වටිනවා ආනාපාන සතිය භාවනා පුහුණු කරන්න පුළුවන් නම් පින්නතුනි. ඇයි ඒකට හේතුව? ඔව් අපේ අම්මා වැඩිපුරම සතුටුනේ අපි මේ ලෝකේ ඉපදිලා අපි මුලින්ම හුස්ම ගත්ත මොහොත. අපි අඬපු මොහොත. අප අඬනව දකින්න කැමති එකම සහ ප්‍රථම මොහොත එච්චරයි. ඒ මුල් මොහොතේ අපි ඇඬුවේ නැත්නම් අම්මා ටිකක් බය වෙනවා, කලබල වෙනවා. ඇයි අඬන පරකු කියලා. හැබැයි පින්නතුනි, එදයින් පස්සේ කිසි දවසක අපි අම්මා කැමති නැහැ අපි වඬනවා දකින්න. ඊට පස්සේ අම්මා හැමදාම කැමතිනේ අපි හිනා වෙනවා දකින්න. අන්න ඒ අපේ අම්මාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න කැමති නම් අපි ධර්මය හැසිරෙනුනේ පින්නතුනි. අන්න ඒ සඳහා තමයි අපට සතුට ලබන ක්‍රමය අපේ කුඩා කාලෙම අපේ සිඟිති අධ්‍යක්ෂක එකතු කළ අපේ අම්මා පුතේ බුදු සාදු කියන්න කියලා වැන්දෙව්වේ. අපට තෙරුවන ලබා දුන්නේ අපේ අම්මා අපව සතුටෙන් සැනසීමෙන් ඉන්නව දකින්න. ඒ නිසා පින්නතුනි අපේ අම්මට තාත්තට සලකන විදියත් ධර්මයේ හැසිරීමමයි. ඒකේ ඉහළම ප්‍රැක්ටිස් එක හොඳට හිතේ තියාගන්න ආනාපාන සතිය වැඩිම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක කාරණාවක් වඩනකොට හතරක් වැඩෙනවා නම් හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම් හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නේ එකම පුහුණුවක් තියෙනවා. එකක් වඩනකොට හතරක් දිනු වෙනවා. හතරක් වඩනකොට හතක් දිනු වෙනවා. හතක් වඩනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද මේ එක? මුල් කාරණේ මොකද්ද? ආනාපාන සති. ආනාපාන සති වඩනකොට සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨාන වඩනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. මුළු ත්‍රිපිටකයේ පුරාම පිනතින අධ්‍යයනය කරනකොට පේන ඉතාම සුන්දරතම භාවනා ක්‍රමය තමයි ධර්මයේ තියෙන සියලුම ආධ්‍යාත්මික ගුණාංග සත්‍තිස් බෝධිපාර්ශයේ ධර්මම වැඩෙන ප්‍රධානතම භාවනා කමඨහන තමයි ආනාපානසති භාවනා කියලා කියන්නේ. අද මනෝවිද්‍යාවෙන් ස්නායු විද්‍යාවෙන් පිළි අරන් තියෙනවා පිනතුනි, අපේ සතිපට්ඨානය මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනකොට වර්තමාන මොහොත තුල හිත තියාගෙන ඉනකොට, වර්තමාන මොහොතේ අපි කරන දේ ගැනම අවධානයෙන් ඉන්නකොට අපේ බ්‍රේන් එකේ තියෙන සුබවාදී එන්සයිම දිනු වෙනවා කියලා, වර්ධනය වෙනවා කියලා. අන්නේ අතරනොත් විශේෂයෙන්ම අපි සතිපට්ඨානය පුහුණු කරනකොට අපි කාය කානුපස්සී විහෙරති කියන මට්ටමේදී අපි සතර ඉරියව්වේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ කියපු විදියට තමා කායිකව කරන දේ ගැන වර්තමානයේ හිත තියාගින්නව නම් අපේ මාසයේ තියෙන නියුරෝවල පොසිටිව් පැත්ත සතුට දිනු වෙන ස්නායු දිනු වෙනවා කියලා පිනතුනි. අන්නේ අතරනොත් ප්‍රධානතම කමඨහන බුදුහාමුදුරේ දේශනා කළා සතර ඉරියව්වේ walking meditation එක, sitting meditation එක, standing meditation කියලා මේ දේශනා කරපු කාරණා තමයි මේ කියන්නේ. අවසානයේ පිනතුණු වර්තමානයේ තුල ඉහෙලින්ම ඉන්න භාවනා පුහුණුවත් ආනාපාන සති භාවනා. ඒ නිසා තමන්ගේ මොළයේ සතුට දිනු වෙන පිනතුණි හෝමෝන දිනු වෙන ක්‍රමයක් මේ සතිපට්ඨානේ වැඩිම. අපේ ස්නායු පද්ධතියේ ස්නායු සිස්ටම් එකේ සම්පූර්ණම ලින්ක් එක අපට යහපත විදියට සම්පූර්ණයෙන්ම දිනු වෙන ක්‍රමයක් මේ භාවනාව, විශේෂයෙන්ම සතිපට්ඨානය පුහුණු කරන වෙලාව. එනිසා බුදුහාඳුර අපට සම්පූර්ණ පිනතුනේ ධම්මග දේශනා කළ තියෙනවා. අන්නේ ධම්මගේ ඊටාම සරල කාරණේ ඉඳන් ගැඹුරුම කාරණේ දක්වා පිනතුනේ අපි ඒ ටික දැනගන්නත් ඕන. බොහෝ විට අපි කැමති සරලම දේවල් ටික අහන්නේ හැමදාමනේ. නමුත් පිනතුනේ සරලව දැනගන්න වගේම අපි ගැඹුරු දේ දැනගන්න ඕනේ. මොකද අපිට මේ ජීවිතේ මෙතනින් අහිමි වුණොත් ආයි කල්ප ගානකට මේක අහන්න ලැබෙන්නේ නැහැ පිනතුනේ. ඒ නිසා හැමදාම සරල කාරණයක් විතරක්ම අහන්න හිතන්න එපා. සරල කාරණෙන් දැනගන්න ගමන් හාමුදුරන්ට ආරාධනා කරන්න ඕන හාමුදුරනේ, හාමුදුරෝ දන්න ඉහළම කරුණු ටික අපිට පැහැදිලි කළ දෙන්න කියලා. ඒක එකවතාවක් අහලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. කමන්නේ, කලබල වෙන්න එපා. දැන් තාක්ෂණයේ තියෙනවා ඔබේ හබු කාරණා නැවත වාර ගානක් උනත් අහන්න පුළුවන්. යම් යා දහන දේ උනත් ඔබට කැමතිනම් පස්සේ අහන්න පුළුවන්. ඒ නිසා මුලින්ම තේරුන්නේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඔබ දක්ෂ වෙන්නට ඕන නැවත නැවතත් ඒ ටික අහලා තමන්ගේ දැනුම දිනු කරගන්න. අප මුලින්ම ඊටාම සරලව සඳහන් කරනවා මේ ධර්ම මාර්ගයේ මූලිකම සරල කාරණේ ඉඳන් ගැඹුරම කාරණේ දක්වා ඊටාම කෙටි. පින්නතුනි මෙන්න මේ අනුපිළිවෙල අපි හැම වෙලාවෙම දැනගන්න ඕන. ඊටාම සරල කාරණේ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා කේවලං හේසා භික්ඛවේ සප්පුරුස භූමේ යනිදං කතං යුතං කතවේදී කියලා. ලෝකේ යම්තාක් සත්පුරුස දහම් හොඳ දේවල් තියෙනවා නම් ඒ හොඳ දේවල් වල පදනම කලගුණ සැලකීම, ග්‍රැටිටියුඩ් කියලා. අද මනෝවිද්‍යානුත් පිළි අරන් තියෙනවා අපි කෘතඥ වෙනකොටම අපේ මුළු ෆිසිකල් බොඩි එකම වෙනස් වෙනවා, සම්පූර්ණම සතුට ලැබෙන විදියට තමන්ගේ ශරීරය ඒ අනුව සකස් වෙනවා කියලා. බුදුහාඳුර වසර 2500කට කලින් අපට දේශනා කළා සියලුම ಗುಣධම්ම වල පදනම කළගුණ සැලකීම කියලා. ඔබ ජීවිතය කරන ඕනෑම හොඳ දෙයක් බලන්න. උදෑසන මෝන හේදීම ඉඳන් ඔබ රැකියාවට වෙලාවට යන එකේ ඉඳන් ඔබේ අම්මට තාත්තට සැලකීම දක්වා තියෙන සියලුම හොඳ දේවල් වල පදනම කළගුණ සැලකීම. ඔබේ ගෙදර අතුපතු ගෑවත්, රැකියාව වෙලාවට ගියත්, රැකියාව හොඳට කළත් ඔබ වරි පණම් බදු ටික ගෙව්වත් මේ හැම දෙයකම පදනම තමයි කෘතඥතාවය. කළගුණ සැලකීම. බලන්න කොච්චර වටිනවද කියලා. හාමුදුරු කෙනෙකුට දන් හැන්දක් බෙදුවත් ඒත් කළගුණ සැලකීම. බුදුහාමුදුරට මලක් පූජා කරත් ඒත් කළගුණ සැලකීම. මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන කළගුණ සැලකීම කියන කාරණේ. අන්න ඒකත් එක්කම ඊළඟට තව ගුණයක් අපේ ජීවිතේ නිර්මාණය වෙනවා. ඒ තමයි දන් දීම පරිත්‍යාගශීලීත්වය කියන එක. කළගුණ සැලකීමයි දන් දීමයි කියන එක දෙකට දෙකම එකට අත්වැළඳගෙන යනවා. දැඩි ලෝභ කෙනෙකුට කළගුණ සැලකන්න බෑ. ඒ වගේම කළගුණ සැලකන කෙනාට ලෝභ වෙන්නත් බෑ. පරිත්‍යාගශීලීත්වයක් වෙනවා. අපේ අමත සාත්‍යට සැලකනවා නම් අපේ දරුවන්ටත් වෙනතුන අපි සලකනට ඕන. ඒකත් කළගුණ සැලකීමක්. ඔබට දරුවෝ ඉන්නවා නම් බලන්න ඒ ඔබට නිරෝගී දරුවෙක් ලැබිච්ච එක ගැන ඔබ දරුවට ප්‍රසන්න වෙන්න ඕන. අපි බොහෝ විට අම්මගේ තාත්තගේ ගුණ තමයි කියන්නේ නේද? අම්ම තාත්ත මෙච්චර සැලකුවා අපි අම්මට තාත්තට සලකන්න ඕන කියලා නේ. ඒක තමයි සාමාන්‍ය කියන්නේ. නමුත් වෙනතුනි ඒ දරුවා ඔබේ දරුවෙක් කියලා ඉපදීම ගැන ඔබ දරුවට ප්‍රසන්න වෙන්න ඕන. බැරි වෙලාවත් ඔබේ කුසේ ඉපදුනේ නැත්නම් ඔබේ දරුවෙක් වුණේ නැත්නම් ඔබට දරුවෙක් ලැබෙන්නේ නැහැ නේ. එහෙම ඉපදුනත් ඒ දරුවා කර්මෙන් දුර්වල කෙනෙක් වුණා නම් උපදී මැස් දෙක අඳ වෙන කිමිච කෙනෙක් වුණා නම් බීරි වෙන කෙනෙක් තිබුණා නම් වෙන්න තිබුණා නම් ඒත් ඔබට ලොකු දුකක් එනවා. ඉතින් ඒ දරුවා හොඳ කර්මයක් කළා කුසල කර්ම කරලා ඔබේ දරුවෙක් වීම ගැන ඔබ දරුවට කෘතඥ වෙන්නට ඕන. එතකොට පළවෙනි ගුණාංගයේ තමයි කළගුණ සැලකීම. දෙවෙනි එක දානය පරිත්‍යාගශීලීත්වය. ඔව් ඊළඟට ඒත් එක්කම යනවා ඒ දන් දෙන එකත් ඉතාම මනවින් ඉහළම ආනිසංස ලැබෙන විදිහට දෙන්නට ඕන. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වේලාම සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද අපි දන් දෙන්නට ඕන කියලා. සක්කච්ඡන් දානන්දේති සහත්තන් දානන්දේති චිත්තිකත්වා දානන්දේති අනපවිද්දන් දානන්දේති ආගමන දිට්ඨිකෝ දානන්දේති. යමක් දෙනවා නම් සක්කච්ඡන් දේති මනාව සකස් කළ එක දෙන්නට ඕන. සහත්තන් දානන්දේති තමන්ගේ දෑතීම දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති දෙන එක ගෞරවයෙන් දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දේති කම්පල අඳහගෙන දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති නිතර නිතර දානය පුරුදු කරන්න ඕන. සක්කච්ඡන් දානන්දේති මනවින් සකස් කළ දෙන්නට ඕන. සහත්තන් දානන්දේති සිය දෑතින් දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති දෙන දේ ගෞරවයෙන් දෙන්නට ඕන. පොඩි දෙයක් දුන්නත් ගෞරවයෙන් ආදරෙන් එක දෙන්නට ඕන. අම්මට තාත්තට කැම ටිකක් දුන්නත් ආදරෙන් අත් දෙකෙන් දෙන්න ඕන මෛත්‍රියෙන් එක. ආගමන දිට්ඨිකෝ දානන්දේති මේ දාහනය දෙනකොට මට මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා කම්පල අදහගෙන දාන දෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති නිතර නිතර දානය පුරුදු කරන්න ඕන. මෙන්න මේ එක තමන් මේ දානය නිසිසේ පුහුණු කළා නම් තමන්ට මේ ලෝකේ වටිනාම දේ ලැබෙනවා. මොකද වටිනාම දේ? ඔව් සතුට ලබන්න හේතු වෙන සද්ධර්මය ලැබෙනවා. ඒ සද්ධර්මයේ ලැබෙන්න තියෙන කල්යාණ මිත්‍රත්වය තමන්ට ලැබෙනවා. මේ ජීවිතයේ තමන්ට ලැබෙන වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ. තමන්ට ලැබෙන හොඳම මැසේජ් එක ලබන්න තියෙන සෝස් එක ලැබෙනවා. රිසෝස් ලැබෙනවා. වෙනත් විදියකින් කියනවා නම් තමන් දැනට දවසට තමන්ගේ කන් දෙකෙන් වැඩිපුර මොනවද අහන්නේ? ඇසුරු කරනවා කියන්නේ ඒක. කෙනෙක් එකකට අත්වල බැඳගෙන හිටිය කියලා ඇසුරු කළා වෙන්නේ නැහැ වෙනතුනි. කෙනෙක් එක නිවසේ වාසය කරේ කියලා ඇසුරු කිරීම වෙන්නේ නැහැ. ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? තමන් කවුරු ගැනද වැඩිපුර ටෙන්ෂන් එක මේ වෙලාවේ තියෙන්නේ? අද දවසේ ඔබ කාගේ දේශනාද කාගේ පොතපතද වැඩිපුර ඇසුරු කරන්නේ? සහ කවුරු කියපු දේවල්ද ඔබ දිනකට වැඩිපුර මෙනෙහි කරන්නේ කියන කාරණය. ඔබේ ක්වොලිටිය ඔබටම චෙක් කරගන්න පුළුවන් ස්ථානේ මේක. ඔබ කරන රැකියාවත්, ඔබට තියෙන උපාධියවත්, ඔබේ දරුවගේ පු විශ්වවිද්‍යාලෙවත් නෙවෙයි ඔබේ ක්වොලිටිය කියලා කියන්නේ. ඔබේ ප්‍රමිතිය කියන්නේ මොකද්ද? ඔබ අද දවසේ කවුරු කියපු දෙයද වැඩිපුර හිතමින් ඉන්නේ? මෙන්න මේක තමයි ඔබේ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. අන්නේ ආධ්‍යාත්මික දියුණුව කියන එක තීරණය වන්නේ ඔබේ තියෙන ගුණාංග මට්ටමට. ඔබ යම්කිසි දෙයකට නම් කැමති, අන්න ඒ කැමති දේ තමයි ඔබට අද දවසේ ලැබිලා තියෙන්නේ. ඔබ දහමට නම් කැමති, ඔබට දහමේ ඉහළමයි ලැබිලා තියෙනට ඕන. ඔබ කැමති අධ්‍යාපනයට නම් අධ්‍යාපනයෙන් ඉහළම තැන්වලට ඔබ ඇවිල්ලා තියෙනට ඕන. ඔබ කැමති ධනය නම් අන්නේ ධනයත් එක තමයි ඔබ අද දවසේ ජීවත් වෙන්නේ. ඔබ වැඩිපුරම කැමති තමන්ගේ ශරීරය ලස්සන කරන දෙයක් නම් ඔබ අද ඒක තමයි අසුර කරන්නේ වැඩිපුර. ඔබ වැඩිපුරම කැමති ලස්සන ඇඳුම් වලට නම්, ලස්සන සෙරෙප්පු වලට නම්, ලස්සන හෑන්ඩ් ෆෝන් වලට නම් ඔබට ඒ දේ තමයි අද ලැබිලා, ඒත් එක තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. ඒ වගේම ඔබ කැමති ධර්මයේ ඉහළම තත්ත්වයන් නම් ඔබට අද ඒක ලෝකෙ කොහෙන් හරි ලැබෙන්නට ඕන. ලැබෙන විතරක් නෙවෙයි පේනතනිය. ඔබගේ ජංගම දුරකථනයට අන්න ඒ දේ නිතිපතාමේ අලුත්ම අප්ඩේට් එක ඔබට ලැබෙන්න ඕන. ඔබේ මානසිකත්වය අනුව ඔබට ඒ සෝසස් ලැබෙන මිතුරන් ටික ඔබට මුණගැහෙලා තියෙනට ඕන. ඒ මිතුරන් හරහා ලෝකේ තියෙන හොඳම මැසේජ් එක ඔබේ ෆෝන් එකට එන්නට ඕන. ඒක ඉන්ටර්නෙට් එකේ ගියා හෝ නොගියා හෝ ඒක අදාළ නැහැ. අපි දැකලා තියෙන සමහර වෙලාවෙදි ලෝකයේ ඇතැම් විට කිසිම මාධ්‍යයකට දාන්න නැති ඒවා පුද්ගලිකව ධර්ම සාකච්ඡා කරනවා, රෙකෝඩ් කරලා ඒ යාළුවන් අතර ෂෙයා කරගන්නවා. කිසිම මාධ්‍යයක ඒවා නැහැ. අන්නේම ලැබෙන්නේ කොහමද? ඔබ ඒකට කාලයක් ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ඉන්න කෙනෙක් වෙන්නට ඕන. එහෙම ඉන්නකොට ඔබට ඒ ලෝකෙ කොහෙන් හරි ලැබෙනවා පින්නතුනි. ඒ විතරක් නෙවෙයි, ඒත් ඔබේ පුහුණුව සඳහා මේ ඔබේ තියෙන ගුණාංග ටිකට අනුරූපව ඔබට මේ දහම පුහුණු කරන්න අවශ්‍ය විවේකය, කාලය, පහසුකම් ටික, නිරෝගී භාවය මේ හැමදේමත් ඔබට ලැබෙනවා පින්නතුනි. අන්නයේ මිතුරන් හරහා අපට ලැබෙන ලෝකේ වටිනාම රත්නයන් ටික බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඔබට ලැබෙනවා. අන්නයේ තෙරුවන ලැබෙනකොටම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන එක අපට ලැබිලා තියෙනවා. අන්න ඒක පින්නතුනි දවසට වැඩිපුර වාරයක් තමට මතක් වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් මේක මහා පුණ්‍ය ගංගා පිං උල්පත් කියලා පුඤ්ඤාභිසන්ද කියලා දේශනා කළා. තමන්ගේ ජීවිතයට පින් නැමැති ගංගාවල් ගලාගෙන එන වෙලාව පින්නතුනි. මේක සරල නෑ පින්නතුනි. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක පින්නතුනි සරල නෑ. දැන් අපා අද සාකච්ඡා කරන මේ සීල සූත්‍රය සීල බ්‍රාහ්මණයාට අර කේනිය කියන පරිබ්‍රාජකයගෙන් බුදුහාමුදුරුව අපේ නිවසට හෙට වඩිනවා කියලා කිව්ව ගම මොහු තුන් පාරක් අහනවා. බුදුහාමුදුරුව? ඔව් බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව? ඔව් බුදුහාමුදුරුව වඩිනවා. බුදුහාමුදුරුව තුන්වෙනි වතාවට ඇත්තටම බුදුහාමුදුරුවද කියලා. බුද්ධෝසෝ ගෝසෝපි දුර්ලභෝ ලෝකස්මින්. බුදුහාමුදුරුව කියන වචනයත් ලෝකෙ දුර්ලභයි කියලා ඔහු පුදුම වෙනවා. ඒ සේල කියන බ්‍රාහ්මණය නිකන් කෙනෙක් නෙවෙයි. ඔහු ඒ කාලේ තිමිච්ච ත්‍රිවේදයේ පරතරට කියපු කෙනෙක්. ත්‍රිවේදයේ කියන්නේ ඒ කාලේ තිමිච්ච සියලුම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. දැන් කාලේ විදිහට කිව්වොතින් ડોක්ටරේට්ස් 25ක් ඉදරගත්තු කෙනෙක්. ලක්ෂණ විද්‍යාව, අක්ෂර විද්‍යාව, භාෂා, ඉතිහාසය, ලොජික්, ලක්ෂණ ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, ග්‍රහලෝක පිළිබඳව මේ සියලුම දේවල් අධ්‍යයනය කරපු කෙනෙක්. ත්‍රිවේදයේ පරතරට ගිහපු කෙනෙක්. ඍග්වේදයේ, යජුර්වේදයේ, සාමවේදයේ, අථර්වණ ආදී මේ වේද සම්පූර්ණ දැනගත්තු කෙනෙක්. ඔහු සඳහන් කරනවා අපේ වේදයේ සඳහන් වෙන බුදුහාමුදුරුවෝ කියන කෙනා ගැන. ඔහු දැන් හිටියේ නැහැ බුදුහාමුදුරුවෝගේ පහළ වෙලයි කියලා. නමුත් ඔහුගේ පොත්පත්වල කාලයක් වේදයේ තිමිච්ච ලක්ෂණයක් තමයි මේ බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ ලක්ෂණ 32 දක්වලා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුවෙන්ජන මෙන්න මේවා ගැන ත්‍රිවේදයේ සඳහන් වෙලා තියෙනවා. එදා භාරත ජන සමාජයේ වසර දහස් ගණනක් තිස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ නැත්නම් සක්විත රජ කෙනෙක්ගේ පහළ වීම අපේක්ෂාවෙන් හිටියේ බලාපොරොත්තුෙන් හිටියේ ඒ ලක්ෂණ කෙනා ලෝකේ පහළ වෙනකම් බලාපොරොත්තුෙන් හිටියේ. ඔහුට මේ කාරණේ අහපු ගමන් ඔහුගේ ශරීරයම පිනා ගියා. මෙතෙක් අහලා තිමිච්ච මේ කාරණා තියෙන පුද්ගලයා සජීව ලෝකේ දැන් පහළ වෙලා ඉන්නේ කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල කෙනා. ඒක නා ගෙදර හිටියොත් සක්විත රජ වෙනවා. ස්ත්‍රී රත්නය, අස්ව රත්නය, පුත්‍ර රත්නය මේවා පහළ වෙලා එයා සත් රත්නයන් පහළ වෙලා ගෙදර ඉනවන සක්විත රජ වෙනවා. එයා මුළු ලෝකයේම ඔහු ධර්මයෙන් පාලනය කරනවා. ඔහු පැවිදි වුණොත් ඔහු සම්මා සම්බුද්ධ වෙනවා. එහෙම උත්මයක් මේ බුද්ධ කියලා කියයි. පින්නතනි ඔහු එවරෙන්ම බුදුහාඳුරින කොහෙද කියලා අහලා අර කේනිය බ්‍රාහ්මණය පරිබ්‍රාජකය කියනවා නහවල පැත්තේ ඉන්න කියලා එවලෙම ගියා මේ බුදුහාඳුර බලන්න. ගියේ යර වේදයේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේක නගලක තියෙද කියලා බලන්න ගියේ. බුදුරජාණන් වහන්සේගේ බාහිර ශරීරයේ බලනකොට ලක්ෂණ 30ක් පේනවා. ලක්ෂණ දෙකක් ශරීරේ වැහිලා තියෙනවා. ප්‍රකට වෙන්නේ බුදුහාඳුර කැමති නම් විතරයි හරි ලක්ෂණ දෙක ප්‍රකට වෙන්නේ. ඒ එකක් තමයි උන්වහන්සේගේ දිව, උන්වහන්සේගේ නලල කරා දික් කරන්න පුළුවන්. ඒ දිව කන දක්වා දික් කරන්න පුළුවන්. මේ පැත්තේ දෙපැත්තට මේ පැත්තේ දික් කරන්න පුළුවන්. ඒක බුදුහාඳුරගේ අදිස්ථානයක් වෙලාදී විතරයි දක්වන්න පුළුවන්. ඒ වගේම ශාරීරික සමහර අවයව පිහිටිච්ච ආකාරය බුදුහාඳුර කැමති නම් විතරයි කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒතර මොහො ගිහිලා අර ලක්ෂණ ටික බැලුව වේදයේ තියෙන ලක්ෂණන බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණ ටික බැලුවෝ බලන්න අර ලක්ෂණ දෙක උඩ පේන්නේ නැහැ. ඔහු කල්පනා කරනවා මේ ලක්ෂණ දෙකත් මට බලගන්න තිබුණා හොඳයි කියලා. බුදුහාඳුර මොහොගේ ශරීරයේ ඔහුගේ මනස දැක්කා දැකලා ඔහු කැමති විදිහට මේ ලක්ෂණ දෙකක් පේන සැලැස්සෝ. පින්නතුනි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ සරල කෙනෙක් නෙවෙයි. දස බල ඥාන, ඒ වගේම වෛසාරද්ධ ඥාන හතර, ඒ වගේම ෂඩ අසාධාරණ ඥාන, මේ වගේ සුවිශේෂ ඥානයන් තියෙන උත්තමෙක් තමයි අප බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්නේ. ඒ බුද්ධ සරණ යන මොහොත පින්නතුනි අපේ මුළු හදවතම බුද්ධ මන්දිරයක්, බුදු කුටියක් බවට පත් වෙනවා. බුදුහාඳුරන සුවඳවත් කුටියක් වෙනවා. අපි බුදුහාඳුර සීකරන මොහොත විශේෂණ පින්නතුනි පොහෙට සිල් සමාදන් වෙච්ච දවස, ඒ දවස ලස්සනට තියාගන්න. වෙන බාහිර කිසිම දෙයක් එදාට කතා කරන්න එපා. කවුරුත් කතා කරත් hina වෙලා ඉන්න වැඩි කතා කරන්න යන්න එපා. අමනාප වෙන්නත් එපා. hina වෙලා ඉන්න ඉතරයි hina වෙන් විතරක් උත්තර දෙන්න. එදාට සම්පූර්ණ බුදුහාඳුර ගැනම සීකර කරගෙන දවස, ධර්මය ගැනම සීකර කරගෙන දවස, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැනම දා සීකර කරින වෙන මොනවාක්වත් සීකරන්න එපා. ඒ වගේම සතිපට්ඨානය තුළ ඉන්න මොහොත, මෛත්‍රී වඩන මොහොත. ඒතර අපි සඳහන් කළේ මේ ධර්මයේ තියෙන අනුපූර ප්‍රතිපදාව ටිකෙන් ටික ගැඹුරට යන ආකාරය පින්නතුනි. කලමුණ සලගන කොට දන් දෙනවා. දන් දෙනකොට ඒක උපරිම ලක්ෂණවල යුක්තව දන් දෙනවා. ඒ දන් දෙනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා ධර්මයේ වැදගත්ම දේවල් අහන්න ලැබෙනවා. ඒ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ලෝකේ පහළ වෙලා කියන කාරණේ අහන ලැබිලා තමන් ඒ තෙරුවන් සරණ යනවා. අන්න ඒ තෙරුවන තමාගේ ජීවිතයේ වටිනාම රත්නයක් බවට පත් වෙනවා. තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන මේ තෙරුවන් බවට පත් වෙනට අන්න ඒක සිහිපත් වීමත් එක්කම ජීවිතයේ කොච්චර කරදර කම්කටොළු තිබුණත් ඒ වෙච්චර මතක් වෙන්නේ නැහැ පින්නතුනි. තමන්ට ශරීරයේ මේ මොහොතේ ලොකෝම ලෙඩ තමන්ගේ ඇඟේ තියෙන පුළුවන්. තමන්ට ලොකෝ කරදරයක් වෙලා තියෙන පුළුවන්. නැත්නම් දඩකොලයක් ලැබෙලා තියෙනත් පුළුවන් හයි ස්පීඩ් ගිහලා මේ වෙලාවේ. ඒව ගැන එච්චර මතක් වෙන්නේ නැහැ. ඊට වඩා මතකේ තියෙන්නේ තමන්ට මෙන්න මේ තෙරුවන පින්නතුනි. මේ මොහොතේ තමන්ගේ ශරීරයට ලොකෝ ප්‍රතිකාරයක් කරමින් මෙඩිකල් රිපෝට් එක ඇවිල්ලා තියෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. එහෙම වුණත් වෙනතුනේ කිසිම දෙයක් මේ මතක තියෙන්නේ මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නේ. අන්න ඒක නිකන් නෙවෙයි පිනතුනි භාවනාවක් විදියටම වඩනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියලා මෙන්න මේ භාවනා ක්‍රම තුන අපට මුණ ගැහෙනවා. අරහං ආදී බුදු ගුණ සිහි කර කර පිනතුනි බුද්ධානුස්සතිය වඩනවා. සාකාත ආදී ගුණ සිහි කර කර ධම්මානුස්සතිය වඩනවා. සුපටිපන්න උජුපටිපන්න ආදී මේ ගුණ සිහි කර කර සංඝානුස්සති භාවනා වඩනවා. මෙන්න මේ තුන පිං උල්පත් තුනක් විදිහට දේශනා කළා පුඤ්ඤාභිසන්ද සූත්‍රය. ඒ විතරක් නෙවෙයි පිනොත්තුනි මෙන්න මේ තෙරුවන සරණ ගිය ගමන් ඊළඟට අපට ලැබෙනවා සීලය. ඒ සීලේ පංච සීලය ප්‍රාණඝාතින් වැළකීම, සොරකමින් වැළකීම, කාම වර්ධන හැසිරීම වැළකීම, බොරු කීමෙන් වැළකීම සහ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. තමන් ජීවිතයේ ටිකෙන් ටික ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියේ කරා පියවර නගනවා පිනතුනි. තමන්ට දවසට වැඩි වාරයක් මතක් වෙන්නට ඕන තමා රකින්න පංචශීලයේ පිනතුනි. මෙන්න මේ තෙරුවන පාදක කරගත්තු ශ්‍රද්ධාවත්, ඒ වගේම පංචශීලයේ පාදක කරගත්තු තමාගේ සුචරිතමත් ජීවිතයක් තමයි තමන්ට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන වෙනතුනි. මෙන්න මේ ත්‍රිවිධ සරණ යාමත් පංචශීලයක් කියන මෙන්න මේ කරුණු 8 පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දක්වනවා. මහා පුණ්‍ය ගංගා පින් උල්පත් පින් දියෑලි 8ක් විදියට. දැන් මෙතෙන්ට එනකන් අපිට පැහැදිලි නේ නේද? ඔව් දැනටත් ඔබ මේ ටික පිළිපදින අය. ඒ පිළිපදින ටික කොච්චර වටිනවද කියලා Tamanට දැනගන්න තමයි මේ ටික කිව්වේ. අපි මේක පිළිපදින අපි දන්නේ නැහැ මෙච්චර වටිනවද කියලා නේද සමහරලාට. අපි හිතන්නේ පින්කම් කරනහම වාස සල්ලි තියෙන්න ඕන, හාමුදුරු හත්නම පඩන්න වන්න ඕන, 19කට දාන දෙන්න ඕන, කඩින පින්කමක් කරන්න ඕන කියලානේ අපි හිතන්නේ නේ. පින්නතුනේ බුදුහාමුදුරුව මෙන්න පුණ්‍ය ගංගාට දේශනා කළේ. අර අපි අහලා තියෙ පිටේව නෙවෙයි පින්නතුනේ මේවා. අර වාසලි විදංකනේ වනේ මේවා. කිසිම වේදමක් නොකර තමන් දැනට ගන්න දේම තමන්ගේ විෂන් එක, තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කරගත්තු ගමන්ම තමන්ට පින් උල්පත් තමන්ගේ ජීවිතේට ගලාගෙන එනවා. තමා රකින්න පංචශීලයේ දක්වා තමා දැනට දන්නවා, ඒ ගැන තමා විශ්වාසය ඇති කරගන්න, තමන් තමන් ගැන සතුටු වෙන්න සහ ඒ කරන දේවල් උපරිම ලෙස තමන්ගේ සිහිය බුද්ධිය යොදවල පින්නතුනි කැපවීමෙන් කරන්න, අවංකව කරන්න, ඒ කියන්නේ විශ්වාසයෙන්ම කරන්න. ඒ විතරක් නෙවෙයි නිතර නිතර මේක සිහි කරන්න තමා මේ ටික කරන කෙනෙක් කියලා. මෙන්න මේත් එක තමා ඉන්නවනම් තමන්ට ජීවිතේ කොයි මොහොතක ජීවිතේ සමුගත්තත් තමන්ට කිසිම බයක් ඇති වෙන දෙයක් නැහැ. ඇයි ඒ තමා මෙතන S2 පියා ගන්නවත් එක්කම අවසාන වතාවට තමන්ට ආයි S2 ඇරෙන්නේ හොඳම සුගතියක සුගතියක විතරක් නෙවෙයි තමා මෙතෙක් කරපු පුහුණු කරපු ධර්මයේ පුහුණු කරන්න පුළුවන් හොඳ කල්යාණ මිත්‍රයන් ඉන්න පහසුකම් තියෙන වටා පිටාවක තමා ඉපදෙනව පින්නතුනි. අවුතින් ප්‍රාර්ථනා කරන්න මොන්නේ ප්‍රාර්ථනා කරනවා නම් ඒත් හොඳයි. හැබැයි ප්‍රාර්ථනා නොකර කියලා තමට ගැටලුවක් නෑ. තමන්ගේ හිතේ තියෙන මේ වගේ ධර්ම ලැබෙන, මේ වගේ සත්පුරුෂයන් ඉන්න, ස්වාමීන් වහන්සේ ඇසුරු කරන් ලැබෙන, නිරෝගීකම තියෙන, ධර්මයේ පුහුණු කරන විවේකය ලැබෙන, නිරෝගී භාවය ලැබෙන දෙයක් තමයි ඔබ නිතරම කල්පනා කරමින් ඉන්නේ. එතකොට තමා මෙතන නෙද්දක පියනවත් එක්කම තමන්ට ඒ පාසුකම් ටිකත් ලැබෙනවා. අන්නේ දෙක තමන්ට මරණය ගැන බියක් නැහැ පින්නතුනි. අපිට මරණය ගැන බියක් ඇති වෙන්නේ ඇයි? බියක් ඇති වෙන්නේ මේක අත්හැරනකොටම තමයි කොහෙද පිහිටන්නේ කියන එක ගැන තමන්ට විශ්වාසයක් නැහැ. තමන්ට බයයි. අන්න ඒ නිසා තමයි අපි මරණයට බිය වෙන්නේ පින්නතුනි. මේ වගේම හෝ මේට ඉහළ මට්ටමේ පහසුකම් ටික තමන්ට ලැබෙනවා කියලා දන්නවනම් තමන්ට කිසි විටකත් බියක් ඇති වෙන දෙයක් නැහැ. මෙන්න මෙතෙන්ට එනකන් කරුණු ටික අපි සාර්ථක කරගන්න ඕන පිනතුනි. දැන් මේ කියපු කරුණු ටික කාටවත් නොතේරෙන්න බෑ. හැබැයි පින්නතුනි මෙන්න මෙතනින් පස්සේ ටික ගැන වඩාත්ම අවධානයෙන් අහන්නට ඕන. මෙතනින් පස්සේන ටික තමයි වැදගත්ම ටික. මෙතනින් පස්සේන ටික තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා අපට දේශනා කරන්නේ. අනේකට දේශනා කරනවා පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා. ඒක උඩුගම් බලන ධර්මයක්. ඒක ඉතාම සියුම් වූ ඉතාම තීක්ෂණ බුද්ධියට ගෝචර වෙන දෙයක් බුදුහමර දේශනා කළේ. අන්නේ දේශනාව ඇහිම තමයි ඊළඟ පියවර වඩපත් වෙන්නේ. අන්නේක අමාරුයි කියලා අයින් කරන්න බෑ පින්නතුනි. කොහොම හරි එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ගණිතය අමාරුයි කියලා ගණන් ගන්න සර් අමාරුයි කියලා චිත්‍රමන්දියට කියලා වැඩක් නැහැ. සංගීත මන්දියට කියලා වැඩක් නැහැ. ගණිතය අමාරුයි නම් කොහොම හරි අමතර පන්ති වලට හරි ගිහලා ගණිතයම දිනු කර ගන්න ඕන. ගණන් අමාරුයි කියලා නැටුම් පන්ති කියලා වැඩක් නැහැ. අපි හුඟක් කරන්නේ ඒක. එහෙම කළ බෑ පිනුතුරි ධර්මයේ ඊටාම වැදගත්ම දෙයක් අපට මේ ලැබෙලා තියෙන එක ඉතා සියුම් දෙයක් නමුත් තේරුම් ගන්න පුළුවන්. ඔබ හැම දිනාට මේක පුළුවන් තේරුම් ගන්න. ඇතැම් විට මටත් වඩා හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති. සසර පින්කලින් නැ වෙන්න පුළුවන්. ප්‍රඥාව දිනු කරන් ආපු අය වෙන්න පුළුවන්. මටත් කලින් ඇතැම් විට මේ බණහන ඔබ මාර්ගඵල ලබන්න පුළුවන් මේක කියන කොටම සමහරලාට. ඒ තරම් පිනකින් ඉපදිච්ච අය. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම හිටියා. සමහර ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩමින් දායකවන්ට ධර්මයේ දේශනා කරනවා. ඇතැම් විට බණහන අය ඒ ස්වාමීන් වහන්සේට කලින් මාර්ගඵල ලබනවා. මාර්ගවලි දරන්නේ අභිඥාතර ස්වාමීන් වහන්සේගේ හිතත් කියවන්න පුළුවන් විදිහට දිනු කරගන්න සමහර දායකවන්. ඒ මට්ටමේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා. පස්සේ කාලෙත් හිටියා. එනිසා ඔබත් ඒ වගේ පින් කරන් ප්‍රඥාව දිනු කරන් එන අය වෙන්න පුළුවන්. එතකොට පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? ඇත්තටම මේ මොහොතේ අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ. එතකොට දැන් අපි ජීවත් වෙන්නේ සහ හිතන්නේ ඇත්තටම දැන් තියෙන දේ නෙවෙයි අපි අවිද්‍යාවෙන් අනුවණ කමින් තමයි දැන් හිතන්නේ. අන්නේ අවිද්‍යාවෙන් හිතන දේ විද්‍යාව බවට ප්‍රඥාව බවට පරිවර්තනය කරගන්න තමයි බුදුහාඳුරු කෙනෙක් ලෝකයේ පහළ වෙලා මේ ධර්මය දේශනා කරන්නේ. දැන් අපි මොකද්ද හිතන්නේ? දැන් හිතන්නේ අපි ඇහැට රූපයක් පේනව නම් ඒ පේන රූපය මේ මොහොතේ පේන රූපය ඒ විදියටමයි මට පේන්නේ කියලා. මේ මොහොතේ කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ හැම ශබ්ද ලෝකෙ කොතන හරි තියෙනවා ඒ තියෙන විදියටමයි මට ඇහෙන්නේ කියලා මං හිතන් ඉන්නවා. දැන් නාසයට ගඳ සුවඳක් දැනෙනවා නම් ඒ විදියම ගඳ සුවඳක් ලෝකෙ තියෙනවා ඒ දේ මම මේ මොහොතේ ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියලා තමයි කමන්න හිතෙන්නේ. දිවට රසයක් දැනෙනවා නම් ඒ රසය කෑමේ තියෙන්නේ අන්න ඒ කෑම මේ මොහොතේ තියෙනවා මං ඒකේ රස විඳිනවා කියලා හිතන්නේ. මෙන්න මෙහෙම ඉන්නවත් එක්කම මොකද වෙන්නේ? අර ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලින් ගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ කරුණ වල අපේ හිත නිතරම පිහිදලා තියෙනවා. වෙන විදියකින් කියනවා නම් නිතරම අපේ හිත රූපයක් මත පිහිදලා තියෙනවා. දැන් අපි දරුවා ගැන හිතනකොට හිතන්නේ දරුවා කොහේ හරි තැනක ඉන්නවා. එක්කෝ ගෙදර, එක්කෝ යුනිවර්සිටි, එක්කෝ රැකියාව කරන තැන මේ මොහොතේ තියලා අපි හිතන් ඉන්නේ නේ. එතකොට පිනතුනේ ඇත්තටම ස්වභාවය මොකද්ද? ඒ මේ මොහොතේ තියෙන දේ නෙවෙයි ඇත්තටම අපි දැන් මේ හිතමින් ඉන්නේ. මේට කලින් අපි ඇහැට දැකපු, කනට අහපු, නාසයට ගඳ සුවඳ විඳපු, දිවට රස දැනෙච්ච, කයට පහස ලැබිච්ච දේ ඒ රූපය එතනම ඇති වෙලා නැති වෙලා ගිහිපු මොහොතක අපි මනසින් ඒ ගැන මේ වෙලාවේ සිහි කරමින් ඉන අවස්ථාව වෙනතුනි. අතීත දේවල් විතරක් නෙවෙයි දැන් ඔබ මේ හාමුදුරු දිහා බලාගෙන ඉන්නවා නම් ඔබ මේ හාන්දුරංගේ බණ අහනවා නම් ඔබ ඒ රූපයත් තේරුම් ගන්න මේ ශබ්ද රූපය මේ වර්ණ රූපයත් ඔබ තේරුම් ගන්න මොහොත ඇත්තටම චක්කු විඤ්ඤාණ අවස්ථාවවත් සෝත විඤ්ඤාණ අවස්ථාවක් නෙවෙයි මේ මනෝ විඤ්ඤාණ අවස්ථාව. එතකොට මේක නොදක අපි බාහිර රූපය දැන් තේරුම් ගන්න කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ බාහිර රූපය තුල හිත බැස ගන්නවා. ඊට පස්සේ රූපය විසින් ආහාරය විසින් අපව මැඩ ගන්නවා. ඒ ආහාරයට කැමති විදියට, ඒ රූපයට කැමති විදියට අපව පාලනය කරනවා. ඒ රූපේ වෙනස් වෙනකොට, ඒ රූපේ ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මැරෙනකොට ඒ දුක් ටික අපේ කරගෙන දැන් මේ ඉන්නේ. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒතකොට විද්‍යාව කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? බුදුහාඳුර අනාවරණය කලේ මොකද්ද? මේ රූපය දකිනකොටම ඇස රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන, විපාක රූප ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු මේ අවස්ථා ගාන පසු කළ ගිහිල්ලා ඒ දේ අරබයා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං අවස්ථාවෙන් තමයි දැන් යම් දෙයක් තේරුම් ගන්න අවස්ථාව. අන්නේ තේරුම් ගන්න අවස්ථාවේ හරියටම හිත පිහිටුවා ගත්තොත් මොකද වෙන්නේ? අපි දන්නව මේ වෙලාවේ යමක් තේරුම් ගන්නකොට අර රූපියට කිසිම සම්බන්ධයක්, ඒ රූපිය පොඩ්ඩක්වත් ඇසුරු කළ නෙවෙයි මේ වෙලාවේ ජීවිතය යන්නේ සම්පූර්ණයෙන්ම මනෝ විඥාන අවස්ථාවෙන් කියලා. එතකොට අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? රූපය ඇති දෙයක් හිතට ගත්තොත් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය සර්කලේ කිය අපි ඉන්නේ. මේක හරියට තේරුම්ගෙන සතිපට්ඨානෙ තුළ හිටියොත් අවිද්‍යාවත් වේවා සියසි විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ පටිසම්පාදයේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරමින් මෙන්න මේ ටික තමයි පුබ්බේ අනුනුසුතිසු ධම්මේසෝ කියලා දා බුදුරජාණන් වහන්සේ පස්සක මහණුට දේශනා කළේ. මට පෙර නොයසු විරු ධම්මසක් පහරුණා කියලා. මේක තමයි අද අප වෙසක් පොහොය දවසේදී අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බන් පහේනම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා බුදුහාමර දේශනා කළේ මේ සීල සූත්‍රයකයි. අභිඤ්ඤයං යම දැනගන්න ඕන නම් මෙන්න මේ දේවුන් වහන්සේ දැනගත්තා. ඒ වගේම භාවයතබ්බංච භාවිතං මෙන්න මේ තේරුම්ගත්තු දේ සාක්ෂාත් කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් වෙලා තියෙන සතර සතිපට්ඨානය. පහතබ්බං පහේනම් මේ කියන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන දෙක සම්පූර්ණ වුණහන්සේ ප්‍රහීණ කළා. අනේ නිසා වුණහන්සේට බුද්ධක කියලා කියනවා. පින්නතුනි මෙන්න මේක දැනගත්තනම් මෙතෙන් තමයි සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන විශ්වාසය තියෙනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. බුදුහාඳුර අවබෝධ කරේ මෙන්න මේක පින්නතුනි. මේක Tamanට තේරුම් ගන්නත් පුළුවන්, තේරුම් නොගෙන ඉන්නත් පුළුවන්. ඒක Tamanට අයිති. තේරුම් ගත්තොත් දුක නිදහස් වෙන පුළුවන්, තේරුම් නොගෙන හිටියොත් මේ විදිහටම ගිහිලා ජරා මරණ වලට මුහුණ දෙන්නත් පුළුවන්. මේක කියපු ගමන් පින්නතුනි දා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය සසර ධර්මයේ පුහුණු කරන් ආපු අය මෙතෙන්ට විශ්වාසය ඇති කරගත්තා. සමහර අය ගිහි ගෙදර ඉඳලාම මේක පුහුණු කළා. සමහර අය මේක අහපු ගමන්ම යං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා ඔහු තේරුම් අරගෙන සෝතපන්න වුණා. සමහර අය මේක කිව්ව ගමන්ම සකදාගාමී වුණා. සෝවාන්තුල සකදාගාමීත්ව වුණා. සමහර අය හත්තිගාම උග්ගවැණි අය මේක කිව්ව ගමන් පිනුතින අනාගාමී වුණා. උග්ග ගෘහපතියන් බහර යවන් හතර දිනක් හිටිය කෙනෙක්. ඔහු මේක කියවපු ගමම්ම තේරුම් අරගත්ත විතරක් නෙවෙයි ඔහු ඒ මොහොතෙම ආබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදයේ සමග පංචශීල සමාදන් වුණා. එතන ඉඳන්ම බ්‍රහ්මචර්යාව රකින්න පොරොන්දු වුණා. ඒ මට්ටමට හිත දියුණුණා. මේ කහපු සමහර අය මේක තමයි ලෝකේ වටිනාම කියන දේ අහලා සමහර රජ කුමාරවරු හෙට වෙනි දවසේ රාජාභිෂේකයත් ගෘහ ප්‍රවේශන මංගල්‍යයත් විවාහ මංගල්‍යයත් මේ තුනම හෙට දවසේ තිබිච්ච අය. විවාහ වෙන එකයි අලුතෙන් ගියක් හදලා ගියේ පදිවි වෙන එකයි රජ ඔටුන්න පළඳීමයි තුනම තිමිච්චයි සමහර විට ඒ තුනම බැහැර කළා දෙවෙනි දවස මහනුවර සමහරයි. බාහ්‍ය දාරුචීරිය වගේ අය දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියලා කිව්ව ගමම්ම ඒ විනාඩි ගානෙන් පින්නතුනේ සෝනාදි මග පෙරපෙවිලින් ශනිකව මරහත් භාවයටම පත්තුන. සමහර කාලයක් පුහුණු කරමින් සසර ටිකෙන් ටික කෙලෙස් අඩු කරගනිමින් යනවා අපි වගේ අය. පින්නතුනේ කෙසේ වෙතත් මෙන්න මෙතන තමයි අප ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන ස්ථානය. මෙතෙන්ට ශ්‍රද්ධාව හරියට පිහිටියොත් පින්නතුනේ ඔහුගේ ළඟ විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වේගයෙන් තමන්ගේ ජීවිතේ පුහුණු වෙනවා. හැබැයි බය වෙන්න එපා පින්නතුනේ. ඒක කිව්වා කියලා දැන් ඔබ gedara කරන කටයුතු නොකර ඉන්නේ නැහැ. දරුවන්ගේ කටයුතු නොකර ඉන්නවත්, රැකී රක්ෂා නොකර ඉන්නවත්, ඉගෙන ගන්න එක නොකර ඉන්නවත් නැහැ. ඒවත් කරනවා පින්නතුනේ. ඒවා කලින්ටත් වඩා හොඳට කරනවා. කලින් ඔබ ඒක රැකියාවයි නම් කළේ ඇත්තටම මේක දැනගත්තට පස්සේ ඔබ රැකියාව දෙකක් කරේ සමහරලාට. කලින් ඔබට එක මාස්ටර් ඩිග්‍රී නම් තියෙනේ, මේක දැනගත්තට පස්සේ ඔබ තවත් මාස්ටර් ඩිග්‍රියක් කළේ. ඔබ තවත් ડોක්ටරේට් එකක් කරේ. ඒ අඩු කරන්නේ නැහැ පින්නතුනි. ඒවත් උපරිම කරන ගමන්, ඒවත් උපරිම කරන ගමන් ධර්මයේ උපරිම යනවා පින්නතුනි. කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා තමයි. එනිසා මෙන්න මේක තීරුම් ගැනීමත් එක්ක මේකට කියන සම්මාදිටිය කියලා. ඒ සම්මාදිටියටපත් වෙච්ච ගමන් ඊළඟ ලක්ෂණය තමයි සම්මා සංකප්පෙට එනවා. නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. අර දර්ශනයට පත් වෙච්ච ගමන් මොහු දන්නව රූපය කියන්නේ මේ වගේ දෙයක්. රූපය ඇත්තටම වර්තමානයේ නෙවෙයි මේ අපි අත් විඳින්නේ. වර්තමානයේ වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය මේ ආයතන වලට පත් වෙනවා. හැබැයි තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් ආයෝට ආසාදයක් කියලා ඊළඟ මොහොතට යන්නට අවශ්‍ය නැහැ. ඔහු දන්නවත් ලක්ෂණ රූපය කොච්චර ලක්ෂණ වුණත් සිය පාරක් බැලුවත් සිය පාරෙම හැට පතිත වෙනවා වර්ෂියකදී. හැබැයි එක පාරකවත් Tamanට ඇස තුලින් ආස්වාදයක් ලබන්න බෑ ඇත්තෙම. හැමදාම ආස්වාදි ලැබුවේ මනෝවිඥාණයෙන්. අපි චක්කු විඥාණයෙන් ආස්වාදි ලැබුවා කියලා හිතුවට ඇත්තටම ලැබුවේ මනෝවිඥාණයෙන්. ඒ මනෝවිඥාණ ලබන අවස්ථාවේදී රූපයක් එක්ක කරන ගනුදෙනුවක් නෙවෙයි ඒක. සම්පූර්ණ මනසත් එක්ක කරන ගනුදෙනුවක් මේක. එනිසා උටගෙන් ටික නෙක්ඛම් සංකප්පයට යනවා. රූපයෙන් ටික ටික නික්මෙනවා. රූප බලන් තියෙන ආසාව අඩු කර කර ඔහු වෙනම ආධ්‍යාත්මික ලෝකයකට එනවා. ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ වගේ ටිකෙන් ටික නැක්කම් මේට නියුමට නික්මීමට උපත් වෙනවා. ඒකට කියන නැක්කම් සංකප්පය කියලා. ඒ වගේම අව්‍යාපාද සංකප්ප. ඔන්න සම්මාදිටටපත් වෙච්ච කෙනා ඊළඟට කොතෙන්ද දෙන්නේ? නෙක්ඛම් සංකප්පය, අව්‍යාපාද සංකප්පය. මොකක්ද අව්‍යාපාද සංකප්පය කියලා කියන්නේ? මෛත්‍රී වැඩි වීම, කේන්ති නොගැනීම. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් ඒක නා කරන ඕන ප්‍රධානතම භාවනාවක් තමයි මොකද්ද? ඕ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සීල සත්තෝ සෝපත් වෙත්වා කියන මෛත්‍රිය හෝ නිතර වඩමින් ඉන්නේ. තමා කොච්චර ආධ්‍යාත්මික සුවයකට පත් වෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය තමයි මෛත්‍රී භාවනාව. තමා දවසට කොච්චර වාරයක් වඩනවාද කියන කාරණේ. සීල සත්තෝ සෝපත් වෙත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා නිතරම මෛත්‍රී සාගත මනෝ කර්මය. අනිත්‍ය ගැන මෛත්‍රියෙන් හිතමිනේ. වෙන කෙනෙක් දකිනකොටම තමන්ගේම දරුවෙක් බලනා වගේ දරුවෙක් කියන ආකල්පෙට බලන මට්ටමට, නැත්තම් තමන්ගේම අම්මා තාත්තා, තමන්ගේම සහෝදර සහෝදරිය, තමන්ගේම දරුව දිහා බලන විදිහෙන් තමයි බලන්නේ. ඒ සිතින් හිතන විතරක් නෙවෙයි, වචනෙන් යමක් කතා කරනකොට කතා කරන්නේ කොහමද? මෙත්තා සාගත වචී කර්මය. මෛත්‍රියමයි වචනේ කතා කරන්නේ. කයින් මොකක් හරි කරනවා නම් ඒකත් මෙත්තා සාගත මනෝ කාය කර්මයක් වෙනවා. ඒකත් මෛත්‍රියමයි කරන්නේ. පින්නොතනේ තමන්ට තමන් ගැන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ වෙලාවේ තමන් සසර පැත්තටද යන්නේ නිවන පැත්තටද යන්නේ කියලා. කොච්චරනම් තමන් අනිත් ගැන අනිත් කෙනෙක් ගැන හිතනකොට තමන්ටම තමාගේ දරුවා දෙස බලන ආකල්පයෙන් ඒ දේ බලන්න මනස හුරු වෙන්නට ඕන. මේක තමන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කොහොමද? යම් කිසි කෙනෙක් ඉන්න ලෝකෙන ලොකු වරදක් කරපු කෙනෙක්. ලොකු හානියක් කරපු කෙනෙක් ලෝකෙට. අන්නේ වරදට වරද කරුව වෙලා ඔහුට ලොකු දඬුවමක් දෙනවා. මරණීය දඬනය. ඒ මරණීය දඬනය දෙන වෙලාවේදී ලෝකේ බොහෝ දෙනෙක් කියන්නේ ওই වරදට හොඳම දඬුව මේ දෙන්නේ කියලා නේද? හැබැයි ඒ දඬුවමට ලක් වෙච්ච කෙනාගේ අම්මා හිටියොත් කොහොමද? අම්මත් එහෙම කල්පනා කරනවද? අම්මට මොන වගේ දෙයක් හිතේවිද? කොච්චර හදවතේ ගින්දරක් ඒවිදනේ? තමන්ගේ කුසෙන් බිහිවෙච්ච දරුවා දැන් මරණීය දඬනෙට එල්ලුම් ගහට නියමිත අවස්ථාව. ඒ අම්මා කියන්නේ දරුවා බේරලා මං පුළුවන් නම් එල්ලුම් ගහට දාන්න, මං එල්ලුම් ගහට යොමු කරන්න කියලා කියන්නේ ඒ අම්මනේ. පින්නතුනි බලන්න, ලෝකයේ වරදක් කළ වරදකරුවෙක් වෙච්ච වෙලාවකදී ඔබ මේ විදිහට බලන්න හුරු වෙන්නට ඕන පින්නතුනි. අන්නේ මට්ටමට ඔබේ මනස හැදිලා නම් තමයි ඔබ නිවන පැත්තට සුදුසුකම් තියෙන්නේ. මෙන්න ඉන්ටර්වියු එක ඔබට. නිවන් පැත්තට යන්න ගේට්ටුවෙන් ඇතුළු කරනවද කියලා බලන ඉන්ටර්වියු එක මේක. බලන්න තමන් ඒ ඉන්ටර්වියු එකෙන් පාස් වෙලාද ඉන්නේ කියලා. එහෙම නැත්නම් පින් දහම් ටිකක් කරලා දිව්‍ය ලෝක පැත්තට අවමත් ගහලා එන්න පුළුවන්. නිවන පැත්තට නම් නැහැ එන්ට්‍රන්ස් එක. ඒක හොඳට මතක තියාගන්න. නිවන පැත්තේ එන්ට්‍රන්ස් එක හැදෙන්නේ මෙන්න මේ මට්ටමට තමන්ගේ ආකල්ප සම්පත්තිය දිනු වෙච්ච දවසට. පින්නතුනි මේ මට්ටමට ආව කියන්නේ අපි මනසෙන් වත් දිනුයි. අපි ලෝකයේ දිස්ස බලන විදිය, අපි ක්‍රියා කරන විදිය පින්නතුනි සම්පූර්ණ වෙනස් වෙනට ඕන. එදා බලන බිම්බිසාර රජතුමා, බිම්බිසාර රජතුමාට ලැබෙන්න හිටිය දරුවා අජාසත් කුමාරයා ලැබෙන්න කලින්ම මෞර්යසේදීම දැනගත්තා මේ බිහි වෙන දරුවා පිතෘඝාතක කෙනෙක් කියලා. ඔබ දැන් හිත නරක කරගන්න එපයි සිද්ධිය වෙලා අවසන්. මෞර්යසේදීම දැනගත්තා මේ අනිවාර්යයෙන්ම මෙයා ජීවත් වුණොත් පියාව ඝාතනය කරනවා කියලා. බොහෝ දිනක උපදෙස් දුන්න දරුවා නැති කරන්න මෞර්යසේදීම කියලා. දරුවා නැති කලේ නෑ. ඊළඟට දරුවා බිහි වුණාට පස්සේ බොහෝ දෙනෙක් වැයත ප්‍රදේශයකට ගිහින් මේ දරුවා දාන්න කියලා. නැත්තම් පියාව ඝාතනය කරනවා කියලා. එහෙම කළෙත් නෑ රජතුමා. දරුවා හැදුවා ආදරෙන්. ඔහුවා පින්දහම් කළා. වේලුවන රාමේ පූජා කළා. බුදුහාමුදුරන් නිතර ඇසුරු කළා. ධර්ම ශ්‍රවණය කළා. සෝහන් වුණා. ඔහු මනසෙන් ඔහු ආධ්‍යාත්මිකව ඒකට ශක්තිමත් මුහුණ දෙන සූදානම් වුණේ කාලේ. දරුවට අනුතරක් කළේ නෑ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, මේ රජතුමාට මේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් රජතුමාගේ සසර ගමට හානියක් වුණේ නැහැ. මෙයම හිටපු අජාසත් පින්නතුනි, අපි අජාසත් රජතුමා කියලා කියන සූදානම් නැහැ නේද? මේ කරපු වරදින්ද අපි ඔහුට දඬුවම් දීලා තියෙන්නේ. මොහු පස්සේ කාලේ ඔහුට තේරුණ කලේ වරදක් කියලා. ඔහු අර වරද කළාත් ඔහු අසත්පුරුෂයෙක් වුණේ නැහැ ඇත්තමයි. දේවදත්ත හාමුදුරු අසත්පුරුෂ ලක්ෂණක් තිබුණා. හැබැයි මොහ පිතෘඝාතකෙක් වුණත් ඔහු පස්සෙමක තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ හමු වෙලා කතා බහ ආදිය කළා. සාමාන්‍ය ඵල සූත්‍ර වෙන දේශනා මොහු වෙනින් දේශනා කළා. සමහර ධර්ම දේශනා මොහු වෙනින් දේශනා කළා. අවසානයේ බුදුහාඳුර භික්ෂුන් වහන්සේට දේශනා කරනවා, මහණෙනි මේ බණ ටික හලිවරනකොට අජාසත් රජතුමාට සෝවාන් වෙන්න තිබුණා. නමුත් මේ කරගත්තු මහා කර්මය නිසා මේ අවස්ථාව වැළකීලා ගියහුට කියලා. ඔහු පස්සේ කාලේ බුදුහාඳුර කිරේ පැහැදිලා, ඔහු බුදුහාඳුර පිරිනම් පාන වන විට හිටපු ශ්‍රද්ධාවන්තම දායකයන්ගෙන් කෙනෙක් බවට පත් වුණා. කොච්චර බුදුහාඳුනට ආදරය කරාද කිව්වොත් ඔය පියුණතුනේ බුදුහාඳුනු පිරන් පාව කියන කාරණේ ඔහුට එකවර කිව්වේ නැහැ. ටිකෙන් ටික කියලා තියෙනවා. බුදුහාඳුන් දැන් ටිකක් දුර්වලයි අසනීපයි ඔහොම ඔහොම කියලා කාලයක් අරගෙන තමයි කියලා තියෙන්නේ. මොකද නැත්තම් ඔහුගේ මුළු ශරීරය අපි කියන්නේ ওই heart attack කියලා නහරය පුපුරලා ඔහු මිය යන මට්ටමට ඔහුට ශ්‍රද්ධාවක් තිබුණා මේක එකපාර ඇහුවනම්. ඒතනම ශ්‍රද්ධාවන්ත කෙනෙක් වශයෙන් උහිදී. එහෙම හිටිය රජතුමා බුදුහාඳුර පිරිනිවන්පෑමට පස්සේ ගෞරවයේ සියලක්ම දක්වලා ඊට පස්සේ මහා සංඝරත්නය එකල හිටිය රහතන් වහන්සේලා 500 නමක් තීරණය කළා ධර්ම සංගණන පවත්වන්න ඕන කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපාලි හාමුදුරුව ආනන්ද හාමුදුරුව ඇතුළු මේ මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා පුරා 3 මාසයක් ධර්ම සංගණන කරන තීරණය කරපු මොහොතේහි ඒ සඳහා කවුද දායකත්වය දැක්වුවේ? මේ අජාසත් රජතුමා එකල තිබිච්ච සියලුම විහාරස්ථාන මාස 6ක් පමණ කාලයකදී සම්පූර්ණ පිළිසකර කළා. අර ස්වාමීන් වහන්සේලා 500 නමක් වැඩ සිටින සප්තපර්ණි ගුහාව කියලා වෙනම ස්ථානයක් සෝදානම් කළා සරසලා. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේට අනුතරක් වේ කියලා සියලුම රාජ්‍ය ආරක්ෂාව දාලා මේ ධර්ම සංගායනාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහ දැක්ව පින්නතනි. ඔබ විශ්වාස කරනවද? අද අපට මේ සද්ධර්මය ලැබෙන්නේ ඒකේ පිරුපස්සේ සුවිශාල කාර්යභාරයක් කළේ ඒ අර පිතෘඝාතක වූ අජාසත් රජතුමා. ඔහු තමයි මේ ධර්මය මේ ස්ථාපිත කරන්න ගිහියෙක් වශයෙන් ඒ මොහොතේ ලබා දෙන්න පුළුවන් ඉහළම දායකත්වයෙන් දැක්වේ මේ අජාසත් රජුලු. බලන්න අරතරං මහා අපරාධයක් කරපු පිතෘඝාතකයෙක්වත් මේ බුදුදහම තුලින් බැහැර කළේ නැහැ පින්නතුනි. ඔහුට ශ්‍රද්ධාව ඇති කළා. ඔහුත් මේ සාස්ත්‍රික කාර්යතාවය සඳහා උපයෝගී කරගත්තා. උපකාරවත් කරගත්තා. බලන්න බුදුහාඳුර කොච්චර බුද්ධිමන්ද කියලා. බුදුහාඳුරන් හිතා ගන්න පුළුවන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉඳ කියලා නේ. බලන්න රජතුමා මේ දරුවාව රැක බලාගෙන පෝෂණය කරලා ඒ රජකම බාර දීලා ඒ කටයුතු සියලක්ම සිද්ධ කළා මේ ශාසනික කාර්යතාවයට ඔහුගේ උපකාරවත් බව ලබා ගැනීම සඳහා මේ හේතු ටික සකස් කරගන්න පිණිස. බලන අද අපි යම් යම් යගේ වැරදි අඩුපාඩු දැක්කමනේ ගා කලබල වෙලා යලා අයින් කරන්න ඕන, අස් කරන්න ඕන, නැති කරන්න ඕන කියන හැඟීමකට එනවා. සමහර අසත්පුරුෂමයි ඉන්නත් පුළුවන්. නමුත් පිණිස ඒ අතරේ ඉන්නවා ලෝකයට උපකාරවත් බව වෙන. ඇතැම් විට ජීවිතයේ තමගේ අඩුපාඩුකම් වුණත් විශේෂයෙන් මේ ශාසනය සඳහා අනුග්‍රහ කරන අය ඉන්නවා. ඒ අය අඩුපාඩු කරයි කියලා ඒ අයගෙන් අනුග්‍රහ නොගෙන අරගෙන නැහැ බුදුදහමට පින්නතුනි. ඒ අයගේ අනුග්‍රහ අරගෙන මේ ශාසනයට ජීවියක් ලබාගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ යා කරපු වරද අනුමත කරා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ අයගෙනුත් මේ දහමට උපකාරයක් ලබා ගන්න පුළුවන්. මේ දහම තව ලෝකෙ බොහෝ කලයක් පවත්වනවා. එනිසා මෙන්න මේ මෛත්‍රිය අර දැක්මට සම්මා දිටිට පත්වෙච්ච ගමම පිනතුනි මේ සම්මා සංකල්පය හරහා නෙක්ඛම සංකප්පය අව්‍යාපාද සංකප්ප මෙන්න මේ මෛත්‍රිය ඇති වෙනවා. අවිහිංසා සංකප්ප ලෝකෙ කිසිම කෙනෙකුට හෝ හිංසාව කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පිනතුනි බුදු දම සංඝ කෙන තෙරුවන් සරණ යාමත් පංචශීලයත් ඊළඟට අපට හමු වෙන ප්‍රධානතම පුණ්‍ය කර්මය කුසල කර්මය තමයි මෛත්‍රිය වැඩි වීම කියන කාරණය පිණිතුනි. මෙත්තා හේතු විමුති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඊටාම පැහැදිලිව දේශනා කරනවා අප මේ ලෝකේ කරන සියලුම ලෞකික කුසල් පුණ්‍ය කර්මයක පැත්තකින් තියලා මෛත්‍රී භාවනාව තනික් එකක් විදිහට අනිත් පැත්තෙන් තිබ්බොතින් අර සියලුම ලෞකික කුසලට වඩා මෛත්‍රිය ආනිසංස වැඩි කියලා. ඒ නිසා තමන්ට එන්න තියෙන අපලෝ පන්දර අඩු කරගන්න කැමති නම් තමන්ගේ කුසලයේ වැඩි දිනු කරගන්න කැමති නම් ඒ සඳහා ප්‍රධානතම පුණ්‍ය කර්මය ලෞකික කුසල කර්මය තමයි මෛත්‍රී භාවනාව මෙත්තා චේතු විමුතිය කියලා කියන්නේ. සීල සත්ව සුවපත්ත්වා කියලා හැම මොහොතෙම පිනුතුනි ලෝකයට මෙත් වඩන ලෝකෙ කී දෙනෙක් නම් Tamanට මේ මොහොතේ උපකාර කළා තියෙනද කියලා බලන්න පිනුතුනි. ඔබ පාවිච්චි කරන ඇඳුම් ටිකේ ඉඳන් ඔබ ගන්න ආහාරය දක්වා ඔබ වෙනුවෙන් ලෝකේ රටවල් කීයක අය කී දෙනෙක් නම් වැඩපල කරනවද? මේ මොහොත බලන්න පිනොත්නි, මේ ගතවන තත්පරේ දවල්ට ඔබේ කෑම ටික සඳහා, රෑට ඔබට ලැබෙන කෑම ටික සඳහා, හෙට දවසේ උදෑසන ඔබේ රෙස්ට්රූම් එකට වතුර ටික අවශ්‍ය පහසුකම්ක ලැබීම දක්වා මේ මොහොතේ ලෝකේ කී දෙනෙක් ඔබ වෙනුවෙන් වැඩ කරනවද? කී දෙනෙක් නම් ගොවිපළවල වැඩ කරනවද? කී දෙනෙක් නම් ට්‍රක්වල වාහනවල බඩු ගෙනියනවද? හැතැම්ම දහස් ගණන් ඔබ වෙනුවෙන් අරගෙන එනවද ඔබ යන සුපර්මාකට් එකට? විතරක් නෙවෙයි, අපේ අවසන් කටයුතු සඳහා අවශ්‍ය කරන ඒ කටයුතුත් මේ වෙලාවේ ලෝකේ කොහේ හරි සූදානම් බෙමින් පිනොතුනේ තියෙන්නේ. ඒ අවශ්‍ය කරන පෙට්ටිය නම් සියලුම දේවලුත් මේ වෙලාවේ ඒකට අදාළ බඩමුට්ටු සකස් කරමින් තියෙන කොහේ හරි. අපේ ඩෙත් සර්ටිෆිකට් එක ඒකත් දැන් මුද්‍රණය කරමින් තියෙන කොහේ හරි. තැනක මග එනවා ඒක. අන්තිම සාතිකේ සරණිත් ඔක්කොම සාතික අවලංගු වෙන සාතිකේ. ඒ සාතිකේ ලැබුණාම ඔක්කොම සර්ටිෆිකට් එක එක්ස්පයර් වෙනවා. අන්නේ සාතිකේ දැන් මේ මොහොත කොහෙර මුද්‍රණය කරමින් තියෙනවා. ඒ සියලුම දේවල් ලෝකයේ මේ වෙලාවේ අප වෙනුවෙන් සකස් කරමින් ඉන්න පිණුතුනි. ඔබ ඇදමිට තම මාසිකින් දෙකකින් අවුරුද්දකින් යන ගුවන් යානයක කොටසක් මේ ලෝක කොහෙර හදමින් තියෙනවා. බලන්න මුළු ලෝකයක් ඔබ වෙනුවෙන් මේ භෞතික දේවල් වෙනුවෙන් විතරක් නෙවෙයි පිණුතුනි. ඔබට මේ සද්ධර්මයේ ලැබෙන්න, මේ බණ දහම් ටික ලැබෙන්න සීවස් ගානක් තිස්සේ අඛණ්ඩව මේ සංඝ පිරිස ඔබ වෙනුවෙන් මේ කටයුතු ටිකත් ඔබ වෙනුවෙන් කරමින් ඉන්නේ. ඒ නිසා අපි ලෝක වෙනුවෙන් කොච්චරනම් මෛත්‍රී සාගත වෙන්න ඕනද පිනුතුනි? කොච්චරනම් ලෝකෙට අපි කෘතඥ වෙන්න ඕනද? එහෙම ලෝකයක් අපට කරන වෙලාවේදී බලන්න අවංකව කල්පනා කරලා අපේ ජීවිත කාලේ අපි ලෝක වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ කියලා ඔබට ටිකක් කියන්න පුළුවන් අහවල් දේවල් කරේ කියලා. නමුත් පිනතුනි, ඒ දේ අර ලෝකයේ අනිත්‍යය කරපු දේත් එක බලනකොට ඔබ බොහෝ සුළු දෙයක් කරලා තියෙන පිනතුනි. පරිදියක් තමයි බලන්න මෙච්චර ලෝකෙන් ඔබට සේවයක් වෙලා තියෙන කාලයේදී ඔබ ජීවිතයේ ඉගෙන කියාගෙන එක මාසයක් ඔබ නොමිලේ ලෝකෙ වෙනුවෙන් වැඩ කළා tieද කියලා බලන්න. මට අධ්‍යාපන ඔක්කොම ලැබුණා, මම එක මාසයක පඩි ගන්න නැතුව මම වැඩ කළා tieනවා. එහෙමත් වෙලා තියෙද කියලා බලන්න අපේ ජීවිතවල. එහෙම කරන්න ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ පින්තුණි. නමුත් අපි එහෙම අපට ලෝකෙට සේව වෙද්දී අපි ලෝකෙ වෙනින් දෙයක් කරන්න ඕන. අන්න ඒ දේ අතරනොත් වඩාම උතුම්ම දේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන මොනවද? සම්බ දානං ධම්ම දානං ජිනාති. සීල දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය කියලා දේශනා කළේ මේකයි. භෞතික දේවල් දෙනවට වඩා අපට ධර්මයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඉහළම උපකාරය බවට ලෝකෙ එන්නේ. අතීතයේ පටන් අපේ සදහවත් අමල සාර්ථකලා මෙන්න මේ ධර්මයේ ලෝකෙට ඉතුරු කරන්න තමයි ඒ ඇයට ලැබිච්ච දේවල් වලින් හොඳම දේ සාසනෙට පූජකලේ. ගෙදරක ගහක කොළක දෙයක් හැදෙනවා නම් හොඳම දේ පන්සලට පූජකලා. ගමේ තියෙන හොඳම ලස්සනම ඉහළම තැන පන්සලට පූජකලා. ගම්වල තිබෙන ගල්ලෙන් ටික ඔක්කොම අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා සංඝරත්නෙට පූජා කළා. එයාට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවත් පිනතුනි සාසන පූජා කළා. ඕනෑම පවුලක බලන්න දරුවෝ එක්කෙනෙක් වෙන පුළුවන්, දරුවෝ 10 දෙනෙක් වෙන පවුලක් වෙන පුළුවන්. ඒ හැම පවුලෙම ඒ අම්මා සාසන පූජා කළා තියෙන්නේ, හොඳම ළමයා තමයි සාසන පූජා කළා තියෙන්නේ. දක්ෂම ලස්සනම බුද්ධිමත්ම දරුවාත් මේ ශාසන පූජා කළා. එහෙම කැපවීමක ප්‍රතිඵල තමයි පිනතුනි අද දවසේ අපි මේ භුක්ති විඳින්නේ. එතකොට මේ සම්මා සංකල්පය දිනු වෙනකොටම සම්මා වාචා කම්මන්ත ආජීව කියන මෙන්න මේ සීලස්කන්ධය සම්පූර්ණ වෙනවා. තමන්ගේ කය වචනය සංවර වෙලා තමන් කරන රැකියාව ඉතාම ධර්මික රැකියාවක් වෙනවා. ඒක සීලස්කන්ධය සම්පූර්ණ වීමක්. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙනවා. එහි ප්‍රතිඵල විදියට මෙන්න මේ හිත සමාධිමත් කරගෙන බලනවා හැම වෙලාවෙම අපේ ජීවිතය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විස්කන්ධ පංචකයක් හේතු ඇති කාලේ හටගන්නවා හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙනවා සමුදේවය උද්‍යබ්බේගාමිනී පඤ්ඤාව දිනු වෙනවා හැම වෙලාවෙම හුදකින්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයක් නැත්තම් නාම රූප විඥාන නැත්තම් නාම රූප මේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති වෙනවා පිනතුනි ඔහු එන්නේ එන්නම බාහිර රූපෙන් නිදහස් වෙනවා යත්ත පටවේ ආපෝච තේජෝ වායෝ නගාදති ඔහුගේ හිත බාහිර සතර මහා භූත රූපවල පිහිටන්නේ නැහැ හැම වෙලාවෙම බාහිර රූපයෙන් හිත නිදහස් කරගන්නවා නැත්නම් කබලින්කාර ආහාරයට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා නැත්නම් රූපස්කන්ධයේ ටිකෙන් ටික ඔහුගේ ජීවිතය තුලින් ගිලිහිලා යනවා රූපස්කන්ධයේ තියෙන ආසාව අඩු වෙලා යනවා ඇයි හේතුව මේ වෙලාවේ තමාගේ ලෝකයේ කියන්නේ තමා හිතන අවස්ථාව යමක් තේරුම් ගන්න අවස්ථාව යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ පිනතුනි රූපය පොඩ්ඩක්වත් තියෙන අවස්ථාවක් නෙවෙයි රූපේ සම්පූර්ණම නිරුද්ධ වෙච්ච මොහොතක තමා මේ හිතින් ඒ ගැන හිතන වෙලාව මෙතෙන්ට හරියට සිහිය සතිපට්ඨානෙ පිටුවා ගත්තොත් අපිට මේ ඕනම රූපයක ලස්සන දකින්න පුළුවන් රූපයක් අගය කරන්නත් පුළුවන් නමුත් දන්නවා මේ වෙලාවේ තියෙන රූපේ නෙවෙයි තමා මේ අගය කරන්නේ වර්ණා කරන්නේ මීට මොහොතට කලින් ඇහැට පතිත වෙච්ච වර්ණ රූපය නැත්තම් නාසයට පතිත වෙච්ච ගන්ධ රූපය මේ තමා දැන් වර්ණා කරන්නේ කියලා දන්නවා එතකොට බාහිර රූපයෙන් හිත නිදහස් වෙනවා කබලින්කාර ආහාරයෙන් රූපෙන් නිදහස් වෙනවා රූපෙන් නිදහස් වෙනවා අනිත් පැත්තෙන් මනස පැත්තට හැරෙනවා හිත පැත්තට ඒත් එක්ක පස් ආහාරයෙන් ස්පර්ශ ආහාරයෙන් නිදහස් වෙනවා අර කන්ටැක්ට් කරපු එක දැන් මේ මොහොතේ තියෙන දෙයක් නෙවෙයි මේ කන්ටැක්ට් වෙච්ච එක කියලා කියන්නේ ඒක එතනම ස්පර්ශයන් නිරුද්ධ වෙලා තියෙන්නේ ඔහු ස්පර්ශ සමුදයන්තෙන් නිදහස් වෙලා ස්පර්ශ නිරෝධේ සාක්ෂාත් කරමින් ඉන්නේ ඔහු පස් ආහාරයෙන් නිදහස් වෙනවා ඒ තරක් නෙවෙයි විඥාන ආහාරය විපාක මට්ටමේ තිබුණු චක්කු විඥාන සෝත විඥාන ආදී දැන් මේ නිරුද්ධ වෙලා කියලා දන්නවා ඒත් එකම හෝ අවිද්‍යා සාගතෝ චක්කු විඥානෙ ගන්නෙ නැහැ සෝත විඥානෙ ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මෙන්න මේ නිරුද්ධ වෙච්ච එක අර පරිසම්පාදයට දාලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන තියෙන අන්න ඒ විඥාන හය අවිද්‍යා සාගත විඥානයක් ඔහු ගන්නේ නැහැ. නැත්තම් චතුරාර්ය සත්‍යයේ තියෙන සමුදය සත්‍යයට අයිති චක්කු විඥාන ආදී ඔහු මේ වෙලාවේ ගන්නේ නැහැ. ඒව නැති වෙච්ච බව දැනගෙන විඥාන ආහාරිනුත් නිදහස් වෙනවා. ඒත් එක මෙතන තියෙන විපාක මට්ටමේ මනෝ විඥානය නිරුද්ධුණාට පස්සේ අවිද්‍යා සාගතව ගන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන තියෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර කියන අන්න එතන තියෙන සංස්කාර ටික ඔහු තමාගේ කරගන්නේ නැහැ. ඔහු මේකේ හට ගැනීම නිරෝධය දකිනවා. ඒත් ඒක ඔහු මනෝ සංචේතන ආහාරනොත් නිදහස් වෙනවා. මෙන්න මේ සතර ආහාරයෙන්ම නිදහස් වෙන ධමයක් තමයි බුදුහාමර දේශනා කළේ. කබලින්කාර ආහාරය පස් ආහාරය විඥාන ආහාරය මනෝ සංචේතන ආහාරය කබලින්කාර ආහාරයෙන් නිදහස් වෙනවා කියන්නේ කෑම නොගෙන ඉන්න එක නෙවෙයි පින්නතුනි වරදවා තේරුම් ගන්න එපා ඕන තරම් කෑම කන්න බඩ පිරෙනම කන්න කමන්නේ රහතන් වහන්සේ ආහාර අනුභව කරනවා වළඳනවා හැබැයි කබලින්කාර ආහාරය දුරු කළ පින්නතුනි කබලින්කාර ආහාරය දුරු කරලා ආහාරය වළඳන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ කොහොමද? ආහාරයේ රසට දැනෙනකොටම දිවට තමන්ගේ හිත අර පිඟානේ තියෙන කෑමට ආසාව යන්නේ නැහැ. තමා දකිනවා මේ රස විඳින්නේ කටේ තියෙන කෑම කියන එක දන්නවා. කටේ තියෙන කැමැත්ත මේ ගැඹුරට ගියාම එතන තියෙන ජීවහා විඥානේ නිරුද්ධ වෙලා මේ මන විඥාන අවස්ථාවෙන් තමයි මේ කැම රස විඳින්න කියන එකත් ඔහු දන්නවා. එතකොට කැම අනුභව කරන අවස්ථාවේදී ඔබට පිඟානේ තියෙන කැම ඉක්මවලා කටේ තියෙන කැම නෝනින් දකින්න පුළුවන් නම් ඒ කටේ තියෙන කැමැත්ත ඉක්මවලා මන විඥාන අවස්ථාවෙන් ප්‍රඥාවෙන් විදර්ශනා වඩමින් ඉන්න පුළුවන් නම් අන්න පින්නතුනි ආහාර අනුභව කරන විදිය. මෙන්න මේ විදියට අපට ධමයක් දේශනා කළා පින්නතුනි. ඊටාම ලස්සන ධමයක්. මෙන්න මෙතෙන්ට එන එක තමයි ජීවිතයේ ස්වභාවිකත්වයට ප්‍රවෘතියට එම. සත්‍යයට එම පින්නතුනි. අද අපි මිත්‍යාවෙන්, අපි අවිද්‍යාවෙන්, අපි මෝහයෙන් ඉඳගෙන මේ මුළු ලෝකයක් ඇසුරු කරලා තමයි මේ දුක් ටික ඔක්කොම මගේ කරගෙන තියෙන්නේ. අන්න එවැනි ලෝකයකට බුදුහණන් කියන්නේ අපට මෙන්න මේ අවිද්‍යාවෙන් මිදලා ප්‍රඥාවෙන් ජීවත් වෙන්න. පඤ්ඤා පාසාද මාරුය අසෝකෝසෝ කිනින් පජම්. ප්‍රඥාණයන්ති ප්‍රහාසාදයට නැගලා පල්ලෙහා දුක් විඳින මිනිසුන් දැස සානුකම්පිතව බලන්න කියලා. අන්නේ දහම ලැබිච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් ලෝකෙට පහළ වෙච්ච දවසේ පින්නතුන අද දවසේ වෙසක් පොන් පොහො දිනේ ඒ බුද්ධ රත්නයේ සුඛෝ බුද්ධහනං උපාදෝ ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම ලෝකෙට සොය සුඛං සද්ධම්ම දේශනා ඒ සද්ධර්ම දේශනිය ලෝකෙට යහපතක් ශාන්තිය සුඛං සංගස්ස සාමග්ගී ඒ දහම සජීවී කරන ලෝකෙට දෙන සංඝ රත්නය සංගරත්නයේ සමගිය ලෝකෙට යහපතක්ල දේශනාට එනිසා බුදුහාඳුර පිරණ පෑවත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා දේශනා කළා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඒකෙනා බුදුහාඳුර දකිනවා කියලා. එනිසා බුදුහාඳුර පිරණ පෑවත් අපේ බුදු සමිඳු තාම වැඩ සිටි. බුදුහාඳුර තාම අපේ ලෝකේ වැඩ ඉන්නවා පින්නතුනි. ඒ දහම දකින හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ අපේ ලෝකේ වැඩ ඉන්නවා. ඒ බුදුහාඳුර අපේ ජීවිතේට පින තුනේ ආශිර්වාදයක් වෙලා උන්වහන්සේ අපේ හදවතේ වැඩ ඉන්නවා. ඒක බුද්ධහනුසුති මහණන් බවට පත් කරගෙන ඒක ධම්මානුසුති ඔස්සේ මෙන්න මේ අරහත්ගේ මාර්ගයේම තමයි ජීවිතේ සජීවී කරගත්තොත් බුදුරජාණන් වහන්සේ සරුවත්හාඳුර මුගලන් හාඳුර ඒ සියලුම ස්වාමින් වහන්සේලා අපේ ආධ්‍යාත්ම ජීවිතයේ පුරාම අප සමගයකට වැඩ සිටින උත්තමයන් වහන්සේලා බවට පත් වෙනවා. ඒ නිසාම කටයුතු කරන අපි අදිෂ්ඨාන කරගනිමු. හොඳයි පින්තුනි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් සම්පූර්ණ විමුක්තායතනයක්. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් භාවනා කරන අවස්ථාවක්මයි පින්තුනි. ඔබ හරියට මේ දහම් කරුණු ටික අහගෙන හිටියනම් මේ ධර්ම දේශනා පුරාම ඔබ ධර්ම ශ්‍රවණයක් විතරක්නේ ඔබ භාවනාවක් කළේ කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම ශ්‍රවණියක් විමුක්තායතනය කියලා නිවන් දකින අවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි පිරිසක් නිවන් දැක්කේ ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවේදීද? ඇස් දෙක අරගෙන ඉන්න අවස්ථාවේදීද? ඇස් දෙක අරගෙන බණහන වෙලාවේදී පින්නතුනි. සරුවත්හාඳුරු නිවන් දැක්කේ, මුගලන්හාඳුරු නිවන් දැක්කේ, බාහ්‍ය දාරු කිරිය නිවන් දැක්කේ. පස්සග මහණෝන් සෝවාන් වුණේ පස්සග මහණෝ නිවන් දැක්කේ අනන්ත ලක්ෂණ සූත්‍රය අහනකොට ඇස් දෙක අරගෙන බණ අහන වෙලාවෙදි පිනතුණි. එනිසා ඇස් දෙක වහගෙන ඉන්නවද අරගෙන ඉන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමා කොච්චරනම් ධර්ම කරුණු මෙනෙහි කරමින් ඉන්නවාද ඒ ධර්මයේ තියෙන වැදගත්ම කාරණයට තමන්ගේ හිත මේ වෙලාවේ යොමු කරගෙන ඉන්නවාද කියන කාරණේ තමයි වැදගත් වෙන්නේ. එනිසා හුඟා ශ්‍රාවකයන් වහන්සේලා නිවන් දැකලා තියෙන පිනතුණි ඇස් දෙක අරගෙන ධර්ම කරුණු මෙනෙහි කරන ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී කියන එක මතක තියාගන්න. ඇස් දෙක වහගෙන ඉඳීත් ඒක කරන්න පුළුවන්. ඒකත් හරියට ධර්මයම මෙනෙහි කරන්න ඕන. ඇස් දෙක වහගෙන කියලා භාවනා කරනවා කියලා නිඳ ගියාට නිවන් දකින්නේ නැහැ පින්නතුනි. ඒ නිසා ඇස් දෙක සමහර රහතන් ස්වාමින් වහන්සේලාත් පින්නතුනි නිවන් දැකලා තියෙන ධර්ම දේශනා කරන අවස්ථාවේදී එනිසා ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක් කියලා දේශනා කරලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පෘථග්ජනව ධර්මාසනෙට එනවා. ධර්මාසනෙ යන්නේ සෝතාපන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට. ධර්මාසනෙට එන්නේ සකදාගාමි කෙනෙක් විදියට. ධර්මාසනෙන් බැහැලා යන්නේ රහතන් වහන්සේ කෙනෙක් විදියට. ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනය කියලා දේශනා කළා. නිවන් දකින වෙලාවක් කියලා. ඒ නිසා ඔබ හැම දිනම ධර්මයෙන් ප්‍රයෝජන ගන්න මේ අවස්ථාවේදී වඩා වඩාත්ම ධහමට නැඹුරු වෙන්න ඔබේ ජීවිතයේදී අපි මුලින් සඳහන් කරපු විදිහට ඉහළම වටිනාකම ලැබෙන්නේ ධර්මය දැනගෙන ඒ ධර්මය ප්‍රගුණ කරපු පමණටයි කියන එක ඔබේ හිතේ හොඳට මතකයේ තියාගන්න. ඔබේ දරුවන් නිසාවත් ඔබේ උගත්කම් නිසාවත් ඔබේ ජීවිතේට වටිනාකම වැඩි වෙන්නේ නැහැ පින්නතුනි. වටිනාකම වැඩි කරගන්න නම් එකම දේ තමයි උපරිම ලෙස ධහමෙහි වැදගත්ම කරුණු ශ්‍රවණය කරලා උපරිම ලෙස සමත විදර්ශනා දෙකේ වාසය කරන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම වාසය කරන්න, ගමන් කරන හැම මොහොතකම හැම පියවරක් තුලම ධහම සමග ඉන්න, හැම හුස්ම රැල්ලක් පාසාම අනිත්‍යතාවය මෙනෙහි කරමින් ස්කන්ධ පංචකයේ සමුදයයි මෙනෙහි කරමින් වාසය කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ උතුම් කුසලයේ හේතුයෙන් ඔබ අප හැම දිනාටම ධර්මාභෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයම් පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිසෝකං හොන්තු සම්මේ පිපානිනෝ.